2016 වසරේ පළවෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන. අපිට අවශ්‍ය කරන්න ඕන ආගම පිළිබඳව ඉගෙන ගැනීමට නොවේ, ජාතියක් පිළිබඳව ඉගෙන ගැනීමට නොවේ, වර්ගයක් පිළිබඳව ඉගෙන ගැනීමට නොවේ. අපි සියලු දෙනාටම අවශ්‍ය කරනවා අපිව හැඳින ගැනීමට, අපිව තේරුම් කර ගැනීමට කරන අවශ්‍යතාවය. ඉතින් මනුෂ්‍යයව මනුෂ්‍යට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ ඒගොල්ලෝ මාර්ගයේ වර්ධා ගැනීම නිසා. ජීවිත විසඳුම කියන එක ආගමික ස්වરૂපයකින්, ජාතික ස්වરૂපයකින්, වාර්ගික ස්වરૂපයකින් විසඳා ගැනීමට උත්සාහ කරන නිසා. එනිසා නෑ කියලා තේනවා ජීවිත විසඳුමක් ඇති කර ගන්නට. සහිම ભેදයක් නැතිව මානව දහමක් හඳුනා ගන්නා වූ ක්‍රමවේදයට තේරුම් ගන්න, වටහා ගන්න උත්සාහ කරන්න ඕන. මොනවා හරි දැනුවත් වෙලා ඒ ඔළුවේ තැම්පත් කරගෙන ඉඳීමෙන් ඇති වැඩක් නෑ. ඒක හරියට තමන්ට අවශ්‍ය නැති බඩු තමන්ගේ ගෙදර පුරව ගන්නවා වගේ වැඩක් නේ. ගබඩාවක් වගේ වෙලා වැඩක් නෑ. තමන්ගේ මනසට අවශ්‍ය කරන්නේ මොකක්ද, තමන්ගේ නිවසට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා තමන් දැනගන්න ඕන. තේරුණානේ? තමන්ගේ නිවසේ පේන්ට් එක අවපෑගෙනලා නම් එයා දැනගන්නවා මගේ නිවසට අවශ්‍ය මගේ නිවස පේන්ට් කරන්න ඕන. ආදිවාසීන් කල්පනා කරනවා. ඒකේ නා තමයි එයාගේ ජීවිතයට අවශ්‍ය කරනම අර අඩුපාඩුකම් එකතු කරගෙන සාර්ථක කරගන්නේ. මේසා තමන්ගේ අඩුව මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක ඉස්මතු කරගෙන ඒකට පිළියමක් සෙවීමේ අදහසින් සිටින්න. ඒක ඔබට ඉදේ හොයා ගන්න පුළුවන්. තේරුණානේ? දැන් මට අසනීපයි, උණ වගේ, ටිකක් උණ වගේ තිබුණාම එක පාට යනවද ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න? යන්නේ නැහැ. ටිකක් වැඩි වෙන පාටක් එහෙම ආවම මොකද කරන්නේ? හරියන්නේ නැහැ. බලන්න දොස්තර මහත්තයා පෙන්වන්න ගෙනියන්න ඕන මෙයා. මම හිතන්නේ දුක පිළිබඳවත් එහෙම දෙයක් තියෙන්නේ. දුක පිළිබඳවත් එහෙමයි. තමගේ ගැටලු පොඩ්ඩක් දැනුණට ඔක විසඳුමක් හොයන්න නැහැ. ටික තදේට දැනෙනකොට තමයි එයා ඒ දෙයට විසඳුමක් හොයාගන්නේ. ඒ කරා ගමන් කරන්නේ. ඒ තමන්ගේ ගැටලුවත් එක්ක තමන් නැගී හිටින්න. තමන්ගේ ගැටලුව පැත්තකට දාලා ධර්මයේ වෙන මහන වැඩන්නේ. තමන්ගේ ගැටලුව අරගෙන තමයි වෛද්‍යවරයා ළඟට යන්නේ. කාර්මිකයා ළඟට යන්නේ. නේ? වාහනේ කැඩලා නම් ඒ කෑල්ල අරගෙන යන්නේ. එහෙම නැත්නම් ඒ කෑල්ල සම්බන්ධයෙන් තමයි අදාළ තැනට යන්නේ. ඒ කෑල්ලට කෑල්ලක් හොයාගන්න. අන්න ඒ වගේ දෙයක් වෙන්න තුනේ ධර්මයෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ අඩුවක් සකස ගැනීමක්. පිළියමක් ඇති කරගෙන යනවා. මනුෂ්‍යයා ස්වභාවයෙන් දැහැමි යහපත් උත්තරීතරයි. මනුෂ්‍යයා ස්වභාවයෙන් රහතන් වහන්සේ කෙනෙක්. මනුෂ්‍යයා ස්වභාවයෙන් බුදු කෙනෙක්. එතකොට දැන් අපි ළඟ නැත්තේ ඇයි මේ බුදු බව? දැන් මේ රහත් බව නැත්තේ ඇයි? මේ බුදු බව, මේ රහත් බව නැත්තේ අර ස්වභාවික බව බිඳිලා තියෙනවා. එහෙනම් මේ අපි උත්සාහ කරන්නේ අපි විසින් අපේ මතවාද වලින්, බාහිර මතවාද වලින් අපේ ස්වභාවිකත්වය, බිඳගත් ස්වභාවිකත්වය නැවත ස්වභාවිකත්වයට පත් කරන්න. කොහොමද බෙදලා තියෙන්නේ ස්වභාවිකත්වය? රූපස්කන්ධයෙන්, වේදනාස්කන්ධයෙන්, ආදි වශයෙන් පංච උපාදානස්කන්ධයෙන්. ඊළඟට මනෝ. හැමදෙනාම ඒ සිහි, තමන්ගේ සිහිනේ තමන් දකින්න ඕන. මම මේ හීනයක් දකමින් ඉන්නේ කියලා. ඒක තමන්ට තේරෙනවද? තමන් සිහිනයක් දකමින් ඉන්නේ කියලා තේරෙනවද? හිතන්නේ අවදින් ඉන්නවා කියලා නෑ, සිහිනයක් දකමින් ඉන්නේ. මොනවද? තමන්ගේ මනෝමය ලෝකය තුළ මනෝමය භාවයක නිදි සෑම මිනිසෙකම ඇවිදගෙන ගියාට නිින්දෙන් ඇවිදගෙන යන්නේ. එයාගේ හීනේ තුල එයා ඇවිදගෙන යන්නේ. හීනෙන් ඇවිද්දා ඇත්තට ඇවිදිනෝ වගේ දැනෙන එකේ සාමාන්‍ය හීනෙන් ඇවිද්දත් එහෙමනේ, ඇත්තට ඇවිද්දා වගේ දැනෙන්නේ. ඉතින් මේ සැබෑම සිහිනේ තුලත් ඉන්නවා, තියෙනවා, සත්වයක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, ආත්මයක් තියෙනවා, මේ මම, මේ මගේ කියන ඒ සිහිනය ඒ විදියටම ඇත්ත වගේ දැනෙනවා. හීනෙන් බය වෙන්නේ ඒක ඇත්ත වගේම දැනෙන නිසා නෙමෙයිද? ඇත්ත නිසාම දැනෙන නිසා. අන්න ඒ වගේ තමයි මේ ඇවිදින සිහිනය, මේ අවදි වෙලා ඇවිදින සිහිනය ඒ වගේම ඇත්තක් වගේ පේනවා. හැබැයි මේ සිහිනය, සිහිනයක් බව තේරෙන්නේ මේ සිහිනෙන් අවදි වුණොත් විතරයි. අර අපි නිින්දෙදි දකින, රාත්‍රියේදි දකින සිහිනෙත් ඒක සිහිනයක් බව දන්නේ ඇස් දෙක ඇරියාම තමයි, පස්සේ තමයි දන්නේ මේ හීනෙන් තමයි මම බය වෙලා තියෙන්නේ කියලා. නැත්තම් සිහිනේ තුල සිටියේදී සිහිනයක් කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ජීවන සිහිනේ, ඒ සිහිනය තුල සිටියේදීම එය සිහිනයක් බව දන්නේ නැත. එයින් අවදි වූවහම තමයි දන්නේ මම මෙතෙක් කාලයක් දැක්කේ හීනයක්. ඒත් මං ඒක හීනයක් කියලා දැනගෙන හිටියේ නෑ. මම සතුට වුණා, දුක් වුණා. සතුට වුණා, දුක් වුණා. යමක් පේන විදිය, දැනෙන විදිය කුමක් වුවත් ඒ පිළිබඳව සැබෑ අවබෝධය ඇති කරගත්තාම ඒ පිළිබඳව තියෙන සංකල්පමය මුලාව නැතිව යනවා. සංකල්පමය මුලාව නැතිව යනවා. හරියට මැජික් එකක් වගේ තමයි. මැජික් කරවකු කරන අපූරු මැජික් එක. මෙතනින් අපිට බලන්නට ඇසක් ඥානය අදහස ගන්න පුළුවන් තැනක් මේ මනෝලෝකයේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේ මුළු මහත් මිනිස් සමාජය තුල, දිව්‍යමය බ්‍රහ්ම සමාජය තුල, සමස්ත විශ්වය තුල ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ මනුෂ්‍යෙක් ළඟ ඉපදිලා නැති ඉන්ද්‍රියක් පහළ කරගත්තා. මනුෂ්‍යෙක් ළඟ ස්වභාවයෙන් මෞකසයෙන් මෙහිවෙද්දී පහළ වෙලා නැති ඉන්ද්‍රියක් පහළ කරගත්තා. ඒ නිසයි උත්තරීතර. ඒකට කියන්නේ අතීන්ද්‍රිය ඥානය. අධිචිත්ත අධි ඥාන කියන්නේ ඒවා අතීන්ද්‍රිය. තව අමතර විශේෂ ලෝකේ දකින්න පුළුවන් ඉන්ද්‍රියක් පහළ කරගත්තා. සදා මැස කියනෝ, සම්‍යක් ඥානය කියලා කියනෝ, නිර්වාණාලෝකය කියනෝ, එතන නිවන් ඇස කියලා කියනවා. පෙර නොතිබුණු විදියට, පෙර නොසිතූ විදියට ඇසක් ආලෝකයක් මට පහළ වුණා. ඥානයක් පහළ වුණා. එවනම් පින්නතුනේ අපි දිගින් දිගට තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපේ ඉන්ද්‍රියන් හරි දුප්පත්. මේ ඉන්ද්‍රියන්ට කළ හැකි දේ බොහෝම අල්පයි. එහෙමනම් මේ ඉන්ද්‍රියන් තුල ඇති ස්වභාවයන් තේරුම් අරගෙන මේ ඉන්ද්‍රියන් වලින් පිටට ගමන් කිරීමේ අවබෝධය, ඥානය, වැඩපිළිවෙල ඇති කර ගන්න ඕන. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතවම ඉන්ද්‍රිය ගුණයන්ට බරවම, උපාදාන ස්කන්ධයට බරවම කටයුතු කරන්නේ නැතුව ඒය පසුපස දුවගෙන යමින් ඒ ගමන් මගේ ගමන් කිරීමෙන් මට නිවනක් සහනයක් නැත. ඒ නිසා ඉන්ද්‍රියන්ට ප්‍රතිවිරුද්ධ ගමනක් යනවා. ඉන්ද්‍රියන් තුල ප්‍රතිවිරුද්ධ නොවේ. ඒක හොඳට තේරුම් කරගන්න ඕන. ලෝකෙ ගොඩක් අය දන්නෝ ඉන්ද්‍රියන් තුල ප්‍රතිවිරෝධයක් ගොඩනගනවා. ඒක වැරදි වැඩක්. ඒක මුලාවක්. ඒකෙන් තමන්ට අහිතක් සිද්ධ වෙන්නේ. සමස්ත ඉන්ද්‍රියන්ට ප්‍රතිවිරෝධයක්. සමස්ත ඉන්ද්‍රියන්ට ප්‍රතිවිරෝධයක් කියලා කියන්නේ පින්නතුනි ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාවලියක් නොවේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාවලියක් නොවේ. පුළුවන්තරම් මේ ධර්මය සාමාන්‍ය ස්වභාවය තමයි මුලින්ම ඉන්ද්‍රියන් වලින් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක හොඳයි. එහෙම තේරුම් ගන්න උත්සාහ කරලා කරලා එයා එක මොහොතකදී තේරුම් ගන්නවා ඉන්ද්‍රියන් වල මේක තේරුම් කරගන්න බැහැ කියලා. ඊට පස්සේ ඉන්ද්‍රියන් වලින් තොරව තේරුම් ගැනීමේ ක්‍රියාමාර්ගයට යනවා. මුලින්ම තමන් තේරුම් කරගන්නවා තමන් සැහැල්ලු වන ආකාරය. එහෙම නැත්නම් බර බිමින් තබන ආකාරය. එහෙම නැත්නම් අපි කියනවා අතහරින ආකාරය. කෙනෙකු නොවි අතහැරීම. කෙනෙකු පුජ්‍යලේකු නොවි අතහැරීම. හේතු නොදක්වා අතහැරීම. කිසිම හේතුවක් දක්වන්න බෑ. හොඳට ඒක තේරුම් ගන්න වෙනවා. හේතු නොදක්වා අතහැරීම. මම මේක අතහරිනවා ඇව්වහම මොකද? ඒක කැඩිලා. එතකොට හේතුව මොකද්ද? කැඩිච්ච හේතුව. එතකොට මේක හොඳින් තියෙනවනම් මං අතහරින්නේ. මම මේක අතහරිනවා. ඇයි? මං ඒ පාටට කැමති නෑ. මොකද්ද හේතුව? පාටට කැමති නැහැ. මම ඒක අතහරිනවා. මොකද හේතුව? ඒක ලස්සන නැහැ. ඒ අතහැරීම ලෞකික ලෝකයේ අතහැරීම. මේ ලෝකෝත්තර ධර්මෙහිලා අතහැරීම හේතු නොදක්වා. ඇයි හේතු නොදක්වා අතහරින කියන්නේ? හේතු දැක්කොත් හේතුව තමා තුළ ඉතුරු වෙන නිසා. ඒ නිසා හේතු නොදක්වා අතහැරීමේ ක්‍රමවේදය පුරුදු කරන්න ඕන. එවනම් පුජ්‍යලයට කරන්න දෙයක් නැහැ. මොළයට කරන්න දෙයක් නැහැ. ඇත්තෙන්ම කරන්න දෙයක් නැහැ. නොකර ඉන්න දෙයක්වත් නැහැ. ඒක තමයි කරන්න දෙයක් නැතිකම කියලා කියන්නේ. දැන් ඔබ තේරෙන්නේ නේද? තේරුම් ගන්න බෑ. බොහොම සියුම්ව තේරුම් ගන්න ඕන. කාරණයක් සංසුම්ව තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ කාරණේ ටික වෙලාවක් ධම්මානුපස්සනාවෙන් බලන්න, යෝනිසෝ මනසිකාරයෙන් බලන්න, හේතු නොදක්වා අතහැරීම ටික වෙලාවක් සංසුම්ව පුරුදු කරන්න. සාමණේරයන්ගේ අනුශාසනය සිහියට ගන්න වරදින තැනකදී ඒ අනුව තමන්ගේ මනස සකස ගන්න. ඉස්සර පින්නතුන් තමයි ඕනෝට එපාවට ධර්මය ඇහුවේ. දැන් මම ඕනෝට එපාවට කියන්නේ කැමති නම් ඇවිල්ලා බොහොම උනන්දුවෙන් දහත් බුලත් දීලා නේද පන්සලට පතු ගාලා පඩිකම් යෝමෙව හොදලා වතාවත් කරලා ඉගෙන ගන්න ඕන බොහොම අමාරුවේ. එහෙම තමයි ඔය චීන ඒ වගේම සෙන් ක්‍රම වල තියෙන්නේ. එහෙමයි සාමාන්‍ය අපි ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තෙත් ඒ කාලේ. එහෙමයි ගුරුවරයාට හරියට වතාවත් අපි කරන්න ඕන. පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවෝ නම් උන්වහන්සේලාට වතාවක් තියෙනවා. ධර්මයේ වෙනුවෙන් කරන කැපවීමක් තියෙනවා. ඒ කොහොමද කරලා තමයි අපි ගුරුවරයෙක් ඉගෙන ගන්නේ. අපි නායක හඳුරගේ ඉගෙන ගන්නෙදි නායක හඳුරන්ට වෙනම පඩික්කම තියලා පුටුව ඇතිරිල්ලලා හදලා මේසෙ පිරිසිදු කරලා හදලා එමෙ අපි වැඳලා ආරාධනා කරලා ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා. ඒ වගේ පින්නතුන් ළඟ මේ උනන්දුව හට ගන්න ඕන. මොකද තමන්ගේ වැඩේනේ මේක. ධර්මයේ අවබෝධ කරගන්නවයි කියන වැඩේ කාගේ වැඩද? තමන්ගේ වැඩත් තමන්ගේ යහපත වෙනුවෙන් පවතින දෙයක්. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. දකින්නෝ දකිත්වා නොදකින්නෝ නොදකිත්වා. ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අනන්ත අප්‍රමාණ සතුට නිවන් දක්වන්නත් බෑ, සතර අපායෙන් මුදවන්න බෑ. මේ තියෙන්නේ බෞද්ධකමට, ඥාතිකමට සහ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයක් වන නිසා අපි මේක අනිත් අයට කියලා දෙන්නවා. දැන් අපි ධර්මය ඉගෙන ගත්තෙත් එහෙමයි. බොහොම කැප වෙලා, බොහොම නුවණින් කල්පනා කරලා, නිතරම ධර්මය අහලා ඇයි එහෙම අවබෝධ කරගන්නේ? මේක මේ වෙන කාටවත් වෙන දෙයක් නෙමෙයි. මේක මට ඕන නිසා මම හොයාගෙන යන දෙයක්. ඒ නිසා මේ ධර්මය මම අවබෝධ කරගන්න ඕනේ කියන අදහසෙන්. අන්න ඒ වගේ එදා මං වගේම ධර්මය හොයාගෙන යන අයට විතරයි මේ ධර්මය වැටහෙන්නේ, අවබෝධ වෙන්නේ. මං හිතන්නේ අපි බණ කියන්නේත් ඒ වගේ අයට විතරයි. අනිත් අයට මේ කියන්නේ තර්ක කළා කිසි වෙලාවක මේක කියලා දෙන්නේ නැහැ. ධර්මයට ගෞරවයක් නැතුව අහන කෙනෙකුට කියන්නේ ගති සම්පatti තියෙනවයි කියලා තේරුනොත් මෙයාලඟ මේ කතා කළාට මෙහෙම එයාට ඒ ගති සම්පatti වලට ධර්මයේ කියනවා. එහෙම නැතුව ධර්මයට ගරහන කෙනෙකුට ධර්මයේ කියලා දෙන්නේ නැහැ. ඒ ධර්මයේ හැටි. ඒ දහම් ගෞරවය කියන එක හොඳින් පවතිනවා. එනිසා තමන්ගේ පිහිට තමන් හොයා ගන්න ඕන. ඒකට අපි උදව්වක් තමයි සිද්ධ කරන්නේ. න්‍යායාත්මකව උගන්වන්න බෑ. දැන් මේ රටේත් ඉන්නවා, ලෝකෙත් ඉන්නවා ඕන තරම් කරුණාවලින්, පාලි වලින්, සංස්කෘත වලින් මේක උගන්වන්න උත්සාහ කරනවා. තමන්ගේ ආගමික රටාවකින් න්‍යායකින් උගන්වන්න හදනවා. එහෙම උගන්වන්න බෑ. වචන ඔක්කොම බොරු නම් මොකෙන්ද උගන්වන්නේ? වචන ඔක්කොම බොරු නම් මොකෙන්ද උගන්වන්නේ? වචන වලින් උගන්වන කිසි තැනක නිවන් දකින්න නිකන් කට්ටිය විතරයි. මහා ගෲප් එකක් දාගෙන ඉන්නවා. ගෲප් හදන්න මම ඕන මේ ඉඩම පලාත පිරෙන්න. මොකද ලංකාවේ ජන විඥානය මම දන්නවා. ගෲප් හදන කට්ටියත් එක්ක මාත් වැඩ කරලා තියෙනවා. විශාල ලක්ෂ ගණන් එකතු කරන හාමුදුරුවොත් එක්ක වැඩ කරලා තියෙනවා මම. ඒ නිසා මම දන්නවා මේ රටේ විශාල සෙනගක් එකතු කරන්න පුළුවන් ක්‍රමවේද. මට එහෙම සෙනගක් අවශ්‍ය නැහැ. එහෙම අය වුණාම නෑ, එහෙම අයගේ වැඩකුත් නෑ. පදපරමය වැඩක් නෑ. උග්ගටි තඥ පුජ්‍යලයෝ ඉන්න ඕන. ඒ අදත් ඉන්නෝ ඒ පුජ්‍යලයෝ. කට්ටිය නැහැ ඒකට. අද ඉන්නෝ. කියද්දි කියන දේ තේරෙන වැටහෙන පුජ්‍යලයෝ ඉන්නවා. තේරෙන්නේ නැති අයට තේරෙන හැමින් හැමින් හරි තේරුම් ගන්න මහන්සි වෙන එක. ඒ මහන්සි වීම තුළ යන ධර්ම ගමනක් ගමන් කරනවා. ධර්මය මේකයි කියලා කියන්න බෑ වචනකින්. තේරෙනවද? ධර්මය කියන්නේ මේකයි කියලා කියන්න බෑ. ඒක දර්ශනයක්, ගුණයක්. නෑ කියන්න බෑනේ. රසයක් කියන්න බෑ වගේම හිතේ උපදින දෙයක් කියන්න බෑ වගේම දැන් ආනන්ද මෛත්‍රී හාමුදුරන්ට කිව්ව ලෝක නිවන මේ විද්‍යාමාන නෑ නේද ඕක කියලා කිව්වලු. අනන්ත මෛත්‍රිය හාමුදුරුවෝ කිව්වලු ඔබතුමා මොනවහරි හිතා ගන්න කිව්වලු දැන්. මම හිතාගත්තා. මම හිතාගත්තා කිව්ව අපේ ගෙදර ගැන. දැන් ඔප්පු කරලා පෙන්නන්නකෝ දැන් ගෙදර ගැන හිතාගත්තා කියලා. නේ. මම බෑකුවා. ඔප්පු කරලා පෙන්නන්න දැන් මං ගෙදර ගැන හිතුවේ කියලා. ඒ වගේම දැන් මට හරි අවිලක දැන් උපවාස ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා. ආ ඔප්පු කරලා පෙන්නන්න. අර කතාවම තමයි කියන්නේ. සිද්ධ වෙන්නේ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කම ලෞකික ලෝකයේ තියෙන යමක් තේරුම් ගැනීම සඳහා අපි අල්ල ගන්නවා උපාදාන කරනු පහත් තියෙන ඒ පහෙන් එකක් විතරම ප්‍රමුඛව අල්ල ගන්නවා. ප්‍රමුඛව අල්ලගත්තයි කියලා කීවට ඒ පහම නිරන්තරයෙන්ම එකට පවතිනවා. හැබැයි මේ නිවන් මාර්ගයේදී අපි මොකද කරන්න ඕන? මෙන්න මේ උපාදාන ස්කන්ධේ කරුණු පහ අත්හරින්න පුරුදු වෙන්න ඕන. උපාදාන ස්කන්ධේ කරුණු පහ අත්හරින්න ඕන. මොනවද අත්හරින්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන අවස්ථා පහ. මේ පහ අතහැරියද පස්සේ මිනිස්සෙකුට මනසට මොනවද දැනෙන්නේ? කිසිදු දැවීමක්, පිච්චීමක්, ගිනි ගැනීමක්, ශෝක වීමක්, වේදනාව හටගන්නේද? හටගන්නේ. පංච උපාදානස්කන්ධයේ නිරෝධයමයි පින්නතුනේ දුකින් නිදහස් වීම කියලා කියන්නේ. දැන් ඕක දැනුමක් හැටියට ඔළුවේ තියන් හිටියයි කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. ඔය කාරණා හොඳට හපන්න ඕන. කබල ගලින්න ඕන. කටින් නම් හපල ගලන විදිය දන්නවා. නමුත් මේ කාරණාව හපල ගලන විදිය දන්නේ නැහනේ. ඒක හරියට දැනගන්න. එවිටයි ඒ සාරය ඇති වෙන්නේ. කොහොමද? හොඳින් නුවණින් යෝනිසෝ මනසිකාරය කරනවා. ඒක තමයි හපනවා. ඒක ගලිනවා. ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය. ඒ අනුව අපි මනස හැඩගස්ස ගන්නවා. ඊළඟට එයා පංච උපාදානස්කන්ධේ ස්පර්ශ නොකරන ඥානයක් ගුණයක් එයා ළඟ තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ තැනත්තට පුළුවන්කම ලැබෙනවා ඒ ආර්ය භූමියටපත් වෙච්ච තැනත්තට පුළුවන්කම තියෙන ලෝකෝත්තරව දැනෙන සුවය විඳින්න. ලෝකෝත්තරව දැනෙන සුවය විඳින්න හැකියාව ලැබෙනවා ඒ තැනත්තට තැනත්තට. දැනට ලෝකෝත්තර සෝය නොහඳුනනවා නම් එයා හඳුනන්නේ මොනවද? ඉන්ද්‍රියන් වල තියෙන සැප දුක තමයි තියෙන්නේ. ඉන්ද්‍රියන් වල වැරදි මතකයක් තිබුණොත් ඒ වැරදි මතකයේ වේදනා තමයි එයාට නිතරම මතක් කර කර ඔළුවට වද දෙනවා. හරි සමහර අය නේද කොණ්ඩේ කපන්නේ නැතුව රවුල කපන්නේ නැතුව බලාගත් අතේ කලකිරීමෙන් එහෙම ඉන්නේ නේ. ඒ වැරදි මතකයක තමන්ට දෙන නිතරම සංඥා නිසා රැවුල් වවාගෙන ඉන්නවා නේ. මේක ඒගොල්ලන්ගේ අමුතු දෙයක් තියෙන්නේ. ඒ වැරදි මතකයත් එක්ක එහෙම වුණාම දැන් අපි දන්නවා මහාන වෙච්චයි ඉන්නවා ගෑනු ළමයා බැහැ කියපු නිසා මහාන විජ්ජාම්බුරු වෙනවා. ඒගොල්ලෝ අමෝතුම විදිහේ පාරේ යනවා, සෙරප්පු දාගෙන නැතුව යනවා, කැලෑවල් වල ඉන්නවා, අමෝතුම මූඩ් එකක ඉන්න. මොකද ගෑනු ළමයා තරහ වෙලා. ඊළඟට තව මෙහෙණින් වහන්සේලා ඉන්නවා, මේ හමු වෙලක් තියෙනවා. ඒත් මේකේ කතාව ඇහුවහම කොල්ලට මොනව හරි එකකට බැන වැදීමක් කරලා එයාව තරහ වුණා. තරහ වෙලා මේ මිනිස්සු කෝච්චියට බැන්නා. අරමයි අර ඇයිදින් ආයි වෙන දෙයක් ගැන හිතේ නැහැ. ඒ මානසික පීඩනේ මහාන වෙලා ඉන්නවා. අමෝතුම තත්ත්වයක්. අපිට කෙනෙකුට බැලු බැල්මටත් පේනවා එයා ළඟ තියෙන සංවරයක් කියලා. හැබැයි සංවරයක් නෙමෙයි තියෙන පීඩනය. කලකිරීමක් එක්ක ආන්දෝලනාත්මක විප්ලවයක් ඇතුළේ තියෙන්නේ. මා ඒ මිනිස්සගේ දුක කියන්න ගියොත්, ප්‍රශ්න කියන්න ගියොත් ටොන් ගානක් ප්‍රශ්න පුරවගෙන ඉන්නවා. මෙව බලාගෙන යනවා. කවුරුත් එක කතා කරන්නේ නැතුව ඉන්නවා. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. අපේ අය දැක්කොත් කේ අනාගාමී හරියටවත් කිට්ටු වෙලා වෙ ඉන්නේ. එහෙම නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්නෙන් පීඩිත වෙලා ඉන්නේ. ඇයි ඒ? සංඥාවක් ස්පර්ශ කරන්නේ. සංඥාවල් ස්පර්ශ කරන නිසා තමයි ඒවේ සිද්ධ වෙන්නේ. මේ ඉන්ද්‍රයන් තුල ඉන්න කෙනා ඉන්ද්‍රයන් වල මතකය, මේ මනස කියන එක විශ්වාස කළොත් පුදුම මුලාවකටපත් වෙනවා. ඒ ඉන්ද්‍රයන් වලින් මතකය විශ්වාස කරන අයට මොකද වෙන්නේ? විශ්වාසය නිසා ඇති වෙන ප්‍රේමය, බැඳීම, ඔන්න බැඳ ගන්නවා. ඊට පස්සේ ওই විශ්වාසයත් එක්කම ওই ඉන්ද්‍රයන් වලම නෙමෙයි අවිශ්වාසය කියන එක ගලාගෙන. අවිශ්වාසය ගලා. ඊට පස්සේ මොකද කරන්නේ? ලිහනවා. විසල බැඳ දැන් ලිහනවා. ඒ ඊටම සමාජීතින් බඳිනෝ ලිහනවා තමයි දෙක. මේ ඉන්ද්‍රියන් වලම විශ්වාසය හටගන්නවා, මේ ඉන්ද්‍රියන් වලම අවිශ්වාසය හටගන්නවා. ඊළඟට බඳිනෝ ලිහනවා. ඒක තමයි යාළුවොත් එහෙම, යාළුකමත් එහෙමයි. විශ්වාසයන් මත යාළුකම හටගන්නවා, මොනවා හරි අවිශ්වාසයන් මත ආයාලුකම අත්හැරලා ගන්නවා. හතුරුත් නැති මිතුරුත් නැති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයා හැමෝටම කල්යාණ මිත්‍රයෙක්. හැබැයි එයාට හතුරුත් නැහැ, මිතුරුත් නැහැ. මේ රටේ තාම සුප්‍රකට හාමුදුරුවන් වහන්සේ නමකට මම ওই කතාව මේට බොහෝ කාලයකට කලින් කිව්වහම උන්වහන්සේ නගින පඩිවලේ නතර වෙලා සම්බීර වෙලා බලාගෙන හිටියා. ගොඩක් අය කියනවා හතුරුත් නැහැ කියලා. නෑ නෑ, එහෙම නැතුණා නෑ. මට හතුරුත් නැහැ, මිතුරුත් නැහැ. ඒ විතරක් නෙමෙයි, මට මමත් නැහැ. එහෙනම් මම කවුද? කිසිවෙක් නොවේමි. කිසිවෙක් නොවේමි. ඇයි කිසිවෙක් නොවෙන්නේ? කිසිවෙක් වුණොත් ඔහුට අදාළ වේදනා විදිය යුතුයි. මිනිස්සෙක් වුණොත් මිනිස්සෙකුට අදාළ වේදනා, දෙවියෙක් වුණොත් දෙවියෙකුට අදාළ වේදනා තියෙනවා, බ්‍රහ්මෙක් වුණොත් බ්‍රහ්මෙකුට අදාළ වේදනා තියෙනවා. බ්‍රහ්මයන්ගේ ස්වરૂපය දන්නවද? ප්‍රසන්න සිතක් ඇති වුණාම කල්ප කෝටි ගානක් ඒ ප්‍රසාද සිතෙන්න ඉන්නවලු. ආයි අප්‍රසන්න සිතක් අටගත්තාම ඒ අප්‍රසන්න සිතින් දැවිමින් කල්ප කෝටි ගානක් ඉන්නවා. ඒක තමයි සබහා. මේ ජීවත් වන ජීවිත කාලය තුලම ඔය හිත මනුෂ්‍ය ආත්ම භාවය තුලම සිටියේදී ඔය දිව්‍ය ලෝකවලටත් බ්‍රහ්ම ලෝකවලටත් අපායවන් වලටත් යම් යම් ආකාරයේ ඥාතිකම් කියන ආකාරයේ සිතුවිලි පහළ වෙලා නැද්ද? පහළ වෙලා තියෙනවා. ඒ නිසා යම් ඡායාවකින් ඔබට තේරුම් කරගන්නට පුළුවන් මම අද දිනේ නම් ගත කරේ දිව්‍ය ලෝකයක. මං අද දිනේ නම් ගත කරේ තවත් දිනයකනේ අපායේ. තව දිනයක නම් රක්ම ලෝකය. අද දිනේ නම් මනුෂ්‍යත්වයේ මම ජීවත් වුණා. ඊයේ නම් තිබුණේ මගේ මේ ගතිය තිරිසංගතිය. තිරිසංගතිය කියලා ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන්. යම් ආකාරයක ගති ලක්ෂණත් එක්ක. අපි ඔබව නිවැරදි කරන්නේ නැහැ. මට බෑ මේ වැඩේ කරන්න, මම කරන්නේත් නැහැ. වැඩගත් වෙන්නේ ඔබම ඔබ නිවැරදි කරගන්න එක. එනවානේ. ඒ කියන්නේ අපි ඇවිද්දලා පෙන්නුවට හරියන්නේ ඔබ ඇවිදින්න පුරුදු වෙන්න ඕන. නේද? අම්මල හැමදාම වඩාගෙන යනවා දකින්න කැමති වුන්නේ නැනේ ඔය ළමයි. පොඩි කාලේ ඔය හැමෝටම අම්මලා තාත්තලා නේද අතින් අල්ලගෙන හපන හපන කිය කියන්නේ ඇවිද්දවන්න පුරුදු කළා. හැබැයි මේ ළමයාත් ඇතහැරියේ නෑ. පොඩි ළමයි ආසයි නේද ඇවිදින්නේ. යා කොහොම හරි දෙපයින් ඇවිදින්න ආසයි. එයා ඇවිද්දවන්න ඕන. සමහර ළමයි ඉන්න වඩා ගත්තන් අඬනෝ බිමින් තිබ්බහම හොඳින් ඉන්න. සමහර අය බිමින් තිබ්බහම අඬනෝ වඩා ගත්තාම නැල වෙනවා. ඒ කොහොම හරි ඒ අය එහෙම ඇවිදින්න ආසාවක් තිබුණා. ඒ නිසා දැන් ඇවිදගෙන යනවා හොඳින්. දැන් ඇවිදින එක ඉගෙන ගැනීමකින් හෝ හිත හිතා හෝ ඇවිදීමේ ස්වභාවයක් අපි ළඟ නැහැ. අතිශය පරිස්සමකින් ඇවිදීමක් කියලා දෙයක්වත් නැහැ. අපි ස්වභාවයෙන් හරි ලෙහෙසියෙන් පහසුවෙන් අපි ඇවිදිනවද දන්නේ නැහැ. ඇවිදින එකත් අමතකයි. කතාවකට වැඩිලා ඇවිදගෙන යද්දී. ඒ වගේ තමයි ධර්මය හරියට ප්‍රගුණ කරගත්තට පස්සේ අපි අනිත් කාර්යයන් වල යෙදී සිටියත් එයා ධර්මයේ කාර්යයේ යෙදෙනවා. නමුත් ඒ ගැන කිසිදු අවධානමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක ස්වභාවික පුහුණුවත් එක්ක ඒක සිද්ධ වෙනවා. බයිසිකලයක සමබරතාවය ප්‍රෝධ දෙකයි තියෙන්නේ. ඩොංගල විමිට වැටෙනවා පොඩ්ඩක් එහෙම වෙච්ච ගම බලන්නකො ඒක හොඳට පුරුදු වුණාම ලස්සනට ඇඟ හැදිලා තියෙන විදිය. ඊළඟට මේ පැයට කිලෝමීටර් දහස් ගානක වේගයකින් පෘථුවිය කැරකිනවා. නමුත් බලන්නකෝ මේ කය හැදිලා තියෙන විදිය ඒකේ බැලන්ස් එකට. අපිට එහෙම ඌමනාවෙන් බැලන්ස් කර කර ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ නේ. අනිත් එක ලෝකේ තියෙන්නේ බෝලයක් වගේ. තිබ්බට ඒ උනාට බෝලේ අපි ඕන තැනකට ගියාම බෝලේ හැටියට අපි ඕ ඒ ඇන්ගල් එක ශරීරයෙන් ඇති වෙලා ඒකට පුරු වීමක් වෙනවා. මනසත් එහෙමයි. ධර්මයේ කියන එක හරියට තේරුම් ගත්තාම එතන ප්‍රායෝගික කරන්න අපහසුතාවයක් නැහැ. ස්වභාවයෙන් එතෙන්ට හැඩ ගැසීමක් හට ගන්නවා. සම්බරතාවයක් ඇති වෙනවා. ඒකයි වැදගත්. දැන් අපි මොනවද කරන්න ඕන? නිවන් දකින්න සම්මා දිට්ඨිය පුරුදු කරන්න ඕන. සම්මා සංකප්පය පුරුදු කරන්න ඕන. සම්මා වාචා පුරුදු කරන්න ඕන. මම මෙහෙම කියන්න, සම්මා දිට්ඨිය පුරුදු කරන්න ඕනේ නැහැ, සම්මා කියන විතර ගුණය විතරක් පුරුදු කරන්න. සම්මා දිට්ඨිය පුරුදු කරන්න ඕනේ නැහැ, සම්මා කියන ගුණය විතරක් පුරුදු කරන්න. එහෙම කිව්වහම මොකද වෙන්නේ හිතෙන්නේ? ඈ? එහෙම කිව්වහම මොකද හිතෙන්නේ වෙන්නතට? සම්මා දිට්ඨිය පුරුදු කරන්න ඕනේ නැහැ. සම්මා කියන ගුණය විතරක් පුරුදු කරන්න. සම්මා දිට්ඨි කියලා කියවහම මේ සම්මා දිට්ඨි හයක් තියෙනවානේ. කම්මස්ස කතා සම්මා දිට්ඨිය. ඊට පස්සේ විපස්සනා සම්මා දිට්ඨිය. චතුසංචක සම්මා දිට්ඨිය. කන්දහන සම්මා දිට්ඨිය කියන්නේ උපාදාන ස්කන්ධය පිළිබඳව ඇති වෙන සම්මා දිට්ඨිය. මග්ගා සම්මා දිට්ඨිය. ඵල සම්මා දිට්ඨිය කියන එක අවස්ථා ඇති වෙනවා. මේ මේ මේ සම්මාදිට්ඨි මේ සියල්ලක්ම ඇති වීගෙන එන්නේ මාර්ගඵල ඥානය උදාවන තුරුමයි. මම හිතනවා මෙතන එන පින්නතුන්ට කම්මස්සගත සම්මාදිට්ඨි බොහෝ බෞද්ධයන්ට තියෙනවා. බෞද්ධයන්ගෙන් 75%කටම හොඳින් තියෙනවා. අනිත් අයට නැහැ. අනිත් අයට බෞද්ධ වුණත් නැහැ. අනිත් ආගමිකයන්ටත් 125%කට විතර තියෙනවා. අනිත් අයට නැහැ. මේ කර්මය හා විපාක පිළිබඳව තියෙන සම්මාදිට්ඨිය. විපස්සනා සම්මාදිට්ඨිය. විදර්ශනාවෙන් යමක් විමසා ගැනීමෙන් අවබෝධ කරගන්නා වූ ක්‍රමවේදය හෙවත් ඒ දැකීමේ ස්වરૂප ලක්ෂණය. තන මම විශ්වාස කරන්නේ ගොඩාක් ඉන්න මිනිසුන් රොබෝ යන්ත්‍ර වගේ. මේකේ මේක වැඩේ කරේ දෙයියෝ කිව්වොත් හා දෙයියෝ. ලෝකේ රොටියක් වගේ හා ලෝ රොටියක් වගේ. නෑ ලෝකේ හතරස් ඔව් යස් හතරස්. නේද? ඒ ලෝකයක් කියලා ගන්නෑ. ඕ නෑ ලෝකයක් කියලා එකක් නෑ. ඇයි? එයාට විමසුම් බුද්ධිය මොකවත් නෑ. විපස්සනා සම්බන්ධ ළමක් විදර්ශනා කරලා තේරුම් ගන්න ගුණයක් නෑ කිව්වොත් ඒක තමයි. ඈ අර ගෝලියෝ වගේ මහත්ය කිව්වහම මේකයි වැඩේ. ගෝලයට ගෝලයා ඒක තමයි කියන්නේ. මහත්ය ඉන්නවා කිව්වොත් ඉන්නවා කියනවා. නෑ කියන්න කිව්වොත් නෑ කියනවා. ඉතින් ගෝලියෝ වගේ වැඩ කරන පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම වෙන්නේ විපස්සනා සම්මාදිට්ඨිය කියන කෙනා මේ කියන දේවල් කියන විදිහට බාර ගන්න කෙනෙක් නෙමෙයි. විමසන බුද්ධියක් තියෙන පුද්ගලයා. මම හිතන්නේ මේක ලෝකේ ගත්තාම 180%කට විතර යම් ප්‍රමාණයකට මේ ගුණය තියෙනවා. හැබැයි අර ඉස්සෙල්ලා සම්මාදිට්ඨිය පිළිගත්තේ නැති වුණා. යමක් විමසලා තේරුම් ගන්න ගුණයක් තියෙනවා. හැබැයි ඒ විමසල ගුණයත් එක්කම කම්මස්ස කතා සම්මාදිට්ඨිය තිබ්බොත් ඒකට ගැලපුණොත් එයා හොඳ පියවරවල් දෙකක් ඉස්සරහට ආපු කෙනෙක් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන සම්මාදිට්ඨිය අපි හරියට අඳුන ගන්න ඕන. මේක ප්‍රශ්නේ. මේක ප්‍රශ්නේ හැදෙන විදිය. මේක තමයි ප්‍රශ්නේ විසඳුම. මේක තමයි විසඳුමේ යා යුතු විසඳුම් මාර්ගය කියලා. ඈ මේ විසඳුමට යා යුතු මාර්ගය. මේව එකට වැඩෙන්න ඕන. මේක පෙර පසු කරගන්න නැතුව එකට වැඩෙන්න ඕන ධර්මතා. ඊට පස්සේ ඒ විදියට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධය ඇති වෙන කෙනාට ඇති වෙන උපාදානස්කන්ධය පිළිබඳව සම්මාදිටිය. මම විශ්වාස කරනවා මම මෙහෙදි කරන දේශනා ගොඩක් වෙලාවට නැඹුරු වන්නේ මෙන්න මේ තුන් ආකාරයට. ඒ කන්දාන සම්මාදිට්ඨියයි මග්ගා සම්මාදිට්ඨියයි ඵල සම්මාදිට්ඨියයි කියන හරිය තමයි මම දේශනා පැවැත්වෙන්නේ. මම වැඩි කම්මසගත සම්මාදිට්ඨිය හරිය කතා කරන්නේ නැහැ වැඩි. මොකද හේතුව ඒක අපේ හාමුදුරන් වහන්සේලා හදලානේ තියෙන්නේ. පසුබිමින් බෞද්ධයෝ ළඟ ඒක හැදිලා තියෙන්නේ. විපස්සනා සම්මාදිට්ඨියත් ඇති කරනවා මෙහිදී. චතුරාර්ය සම්මාදිට්ඨියත් ඇති කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳව විපස්සනා කරනලා බලන්න ඒ මාර්ගය පිළිබඳවත් ඵලය පිළිබඳවත් අපි වැඩිපුරම කතා කරනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව නිවැරදිව අවබෝධයක් ඇති වෙනවත් එකම යාට මොකද ඇති වෙන්නේ පින්නතුනේ? මාර්ගය පිළිබඳව පැහැදිලි වීමක් හොඳටම ඇති වෙනවා. ඒ මාර්ගය පිළිබඳව හොඳට පැහැදිලි කිරීමක් ඇති වෙනකොට තමයි කියන්නේ අනේ හාමුදුරනේ මට හොඳටම ධර්මයේ තේරෙනවා දැන්. හරි මේක තමයි මග. අවබෝධ වෙන්නේ නැති ඇයි මට තාම කියන ප්‍රශ්නේ එහෙම ආවේ අපේ ඇදුම් වාට එහෙම ඒක තමයි මට මාර්ගය පේනවා. බලන්න මේ පිළිවෙලට ඇවිල්ලා මේ කියපු ඒවා හරියට හරි මේ මාර්ගය දැන් පැහැදිලි. මේ ඔක්කොම පහු කරගෙන ඇවිල්ලා ඈ පංච උපාදානස්කන්ධේ හොඳට ගැන තේරුම් අරගෙන තියෙන මේකේ ස්වરૂපයේ තේරුම් අරන් තියෙන මාර්ගය පැහැදිලි අවබෝධ වෙන්නේ. ඵල සම්මාදිට්ඨිය කියන්නේ ආශ්චර්යමත් අවස්ථාව. ලෞකිකත්වයේ සිටම තමයි අනිත් පහම ගොඩ නැගෙන්නේ. මේ හයවෙනි එක තමයි ලෝකෝත්තර පැත්තට අඩිය තියෙන වෙලාව. ඒක තමයි ආශ්චර්යමත් විදියට ටිකක් ජීවිතේ දැනෙන දෙයක් බවට පත් වෙනවා ප්‍රබලව අලසමයි. මෙතනින් එහා පැත්තට තල්ලු කළාට පස්සේ ගොඩක් කලාවට මම එතනින් එහාට වැඩි උනන්දුවක් ඇති උනත් නැති උනත් කමක් නැහැ කියලා හිතනවා. මේ වෙරළ ආරක්ෂක නිලධාරියෙක් හැටියට, වෙරළ ආරක්ෂක නිලධාරියෙක් නෙමෙයි, මොකද්ද කියන්නේ ඒකට, මුහුදු වහිනේ ඉන්න විලුණහම ජීවිත ආරක්ෂක නිලධාරියෙක් හැටියට ගිලෙන කෙනෙක් අරගෙන ඇවිල්ලා ගොඩට දානවා. නේද? ගොඩට දාලා හුස්ම ගන්න පුළුවන් මට්ටමට හැදුවට පස්සේ ඉතින් ඒ මිනිස්සේ ගෙදර යන එක නේද? ඉතින් ඉඳලා ඇවිදගෙන තමන්ගේ වැඩ කරගන්න එක එයාගේ කාර්යය බවට පත් වෙනවා. මොකද මිනිස්සයා දැන් ගොඩ ඉන්නේ, කිසි ප්‍රශ්නයක් නැහැ, ගිල්ල මැරෙන්නේ නැහැ. ඒකම තමයි වැදගත්. ඒකම තමයි ප්‍රධාන වැදගත්කම. අනිත් ඔක්කොම මාර්ගඵල වලට වඩා වැදගත්ම මාර්ගඵලය මේ කාරණය තමයි. ඒ නිසා ඒ කාරණය සම්පූර්ණ කරගන්න මහන්සි වෙන්න ඕන. ඒ සම්මාදිට්ඨික අවස්ථාව පිළිබඳව අපි කතා කරනවත් එක්කම ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් ටික පිළිබඳවත් පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. ඔබ ගොඩක් අය ඉතින් වරදවාගෙන ඉතින් තියෙන එකනේ මෙතන තියෙන ලොකුම ගැටලුව. ඒකනේ මේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම අපි ඊටාම හොඳින් නිවැරදිව තේරුම් ගත යුතු කාරණයක් බවට පත් වෙනවා. ඒක තේරුම් ගන්නේ නැතුව අපිට මේක වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. පින්නතුන්ට හොඳට පේනවා මේ බලන්න මේ පහළට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තිබ්බහම මේක පැත්තක තියෙන තනිකර සම්මා කියන ගුණේ. මේ සම්මා කියන ගුණේ සෑහෙන අවස්ථාවල ලැබෙනවානේ. සම්මයක් දර්ශනය කියනවා, සම්මා සම්බුද්ධ කියනවා, එහෙනම් සම්මයක් ඥානය කියලා කියනවා, සම්මයක් මාර්ගය කියලා කියනවා, සම්මයක් දර්ශනය කියලා කියනවා. ඉතින් මේ සම්මයක් කියන වචනයට සමානම එකක් තමයි විමුක්ති කියන්නේ, ඒ වගේ වචනයක්. නිරෝධ කියන්නේ ඒ වගේම වචනයක්. දැන් මේ කරුණවලදී අපිට ඉතාම පැහැදිලිව තියෙනවා මේ මිනිස්සු ළඟ තියෙන කාරණා 8ක්ම තමයි සම්මයක් ගුණයට ගේන්නේ. මම අහුවොත් ඔබගෙන් ඔබ ළඟ දිට්ටි තියෙනවද නැද්ද? දිට්ටි තියෙනවා. ඒක තමයි මේ පැත්තට ගෙනියන්නේ. එතකොට මේ සම්මා දිට්ටි කියන එක මේ පැත්තට ගෙනියනකොට, සම්මා කියන පැත්තට ගෙනියනකොට මේ දිට්ටි කියන ස්වභාවය අයින් වෙනවා. ඊට ඉතුරු වෙන්නේ සම්මා විතරයි. ඊට පස්සේ සංකල්ප නැද්ද ඔබ ළඟ? සංකල්ප තියෙනවා. මේ සංකල්ප කියන එක සම්මා කියන පැත්තට ගෙනියනකොට මේ සංකල්ප කියන එක පිච්චිලා යනවා, අවසන් වෙනවා, ඒක අහකට යනවා. දැන් බලන්න මේ දිට්ටි සංකල්පයි දෙකම නෑ, සම්මා සම්මා විතරයි ඉතුරු වුනේ. ඊට පස්සේ වචනවල රැඳීම පද පරම භාවය හැම කෙනෙක්ගේම ළඟ තියෙනවා. පද පරම භාවයේ අන්තයටම ගියපු අයද තමයි නිවන් දකින්නම බැරි. මොකද හේතුව එයා හැම තිස්සෙම වචනයක් ඔස්සේ තමයි ඕ කරුණු තේරුම් ගන්නේ. මේ විශේෂ සංවේදීතාවයකින් කරුණු තේරුම් ගන්න දන්නේ නැහැ. ඒතකොට පද පරම භාවයට අමාරුයි. ඉතින් මේ සම්මා වාචා එනකොට මේ වචන නැහැ එයාගේ. අපි ඉගෙනගෙන තියෙන හොඳ වචන කතා කරනවා, වචන කතා, පිසුන වචන, පරුසා වාචා, සම්පෝක්කලාප කියන්න හොඳ නැහැ හරිය මේ කියලා කරලා නේද? එහෙම තියෙනවා. ඒකත් ඉතින් භාෂාව දැනගත්ත කෙනෙකුට විතරයි ඒවත් තේරෙන්නේ. මේ නේද? ඊට පස්සේ සම්මන්ත. අපි ළඟ තියෙනවා මොනවා හරි ක්‍රියාපටිපාටියක් තියෙන හැම කෙනෙක්ගේම ළඟ. කර්මයකට නේ වැටිලා ක්‍රියාත්මක වෙන චේතනා කර්මවල ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒකෙන් සම්මා කියන ගුණයට යනකොට මේ චේතනා කර්මයක් පදනම් කරගෙන කරන ක්‍රියාවලියක යන්න තියෙනවා. මේ ආජීව ස්වභාවය, ගතිචර්යාව, හැම කෙනෙකුටම යම් ගතිචර්යාවක්, පැවැත්මක්, ජීවන රටාවක්, ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ ස්වභාව ලක්ෂණේ නැති වෙනවා. ඊට පස්සේ වායාම හැම කෙනෙක්ගේම ළඟ යමක් වෙනුවේ අර ඉහත කියපු මේ කර්මෝ ආජීවක ස්වභාවයක්, කම්මන්තයක්, වාචාව, සංකප්පය, දිට්ඨිය තල්ලු කරගෙන යන්න මේ වායාම කියන එක තියෙනවා. ඒවත් නැතුව තල්ලු කරන්න බෑනේ මේ. ඒ නිසා ඒකත් තියෙනවා. දැන් එතනින් එහාට මේක නැති කරාට පස්සේ හැම කෙනෙකුටම සිහිය තියෙනවා. සිහිය නැති කෙනෙක් නැහැ. සතිය තියෙන කුඩේ ගෙනියනෝ නේද? සරප දෙක තියලා තිස්න තැනින් ගෙනියනෝ. බොහොම හොඳට සිහිය පවත්වාගෙන යනවා. මේ සිහියක් එක්ක අනිවාර්යෙන් ඒ යම් සිහියකින් යාර සමාධියක්, ලෞකික සමාධි තියෙනවා. ගීතයකට සමාධි තියෙනවා. මොනෝ හරි දෙයකටත් තියෙනවා. දැන් පූසෙකට වුණත් සමාධියක් තියෙනවා. පූසෝ එහෙම සමාධිගත වෙන වෙලාවල් තියෙනවා. බලන්නකෝ මේ ලේනෙක් එහෙම පොල් ගහින් බිමට බහින වෙලාවට පූසා මේව හරියට ගහුණට පස්සේ ඊරට්ටෙන් ගහලා බලන, කොස්සෙන් ගහලා බලන, අර මිනිස්සේ තේරෙන්නේ නැහැ. අර මිනිස්සේ නේ පූසා. හරිද? ඉදලෙන් ගහලා බලන්නේ යන්නේ නැහැ. මොකද හේතුව? 100ට 100ක් 100% ඉන්නේ ලේන අවුලුවේ. වෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අර ඉලක්කයටම පයින්ට තමයි එයා බලාගෙන ඉන්නේ. මේ සමාධිගත වීම තියෙනවා. එතකොට මේ සමාධි නෑ. මම ඔබ මන් දන්නේ මේක එකඟ වේද ප්‍රතික්ෂේප කරයිද කියලා මොහොතක් සිතා බලන්න. එකඟ වෙන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ සමාධි නෑ, සතිය නෑ, සිහිය නෑ. සිහිය නැතුව යන ගමන හරි ප්‍රශ්නයක් නේ. කිසිම උත්සාහයක් දරන්න දෙයක් නෑ. ඉබේ සිද්ධ වෙනවයි කියන එක නෙමෙයි. වරදව ගන්න එපා. මාව එතෙන්ට දාන්න එපා. ඒ කුණු කොටට. තේරුණානේ? කියයි හාමුදුරුවෝ උත්සාහයක් ඕනේ ඉබේ සිද්ධ වෙන එකක් කියලා කිව්වා. එතෙන්ට දාන්න එපා මාව. ඊට පස්සේ කිසිම ස්වરૂපයක් ආජීවයක් නෑ. කම්මන්තය නෑ. වචන නෑ. සංකල්ප නෑ. දෘෂ්ටි නැති සම්මා භවණක් පවතින නිසා සම්මයක් ප්‍රතිපදාව. ඒ කියන්නේ දෘෂ්ටි නැතුව මේ අනිකුත් අට නැතිව මේ අටෙන් පමණක් පවතින නිසා සම්මයක් මාර්ගය. හැබැයි ඔබ යන්නේ සම්මයක් මාර්ගයේ නෙමෙයි. මේ රටේ ලෝකේ ඉන්න අය යන්නේ මෙන්න මේ දිට්ටි මාර්ගයේ. ඒ නිසා මගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා සම්මා සම්මා කියන ගුණය විතරයි තියෙන්නේ. මේ කොටු කොල්ල වෙන් කරලා තියෙන්නේ මේ මල් මලු ගහලා දෙන වීසි කරන්න ඕන නිසා. නැමෙ මේ මේක විශ්වයේ තියෙන මේ ටික පටු නෑ. මේක ස්වභාව ධර්මයේ විශ්වයේ තියෙන සම්මයක් ගුණය. මේ ටික කොටු කරලා තියෙන මේ ටික පටුයි. මේ ටික තමයි ලෞකික මල්ල. ඔබ ළඟ නැත්තේ මොකද්ද? මෙන්න මේ සම්මයක් මාර්ගය. ඒ නිසා මේ සියලුම දේවල් සම්මයක් මාර්ගයටපත් කිරීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම කියලා කියන්නේ. දැන් සිහිය නැතුව ඇවිදින මහත්යෙක් ඉන්නවා. මම මේට කලින් කියලා තියෙනවා. මේ මහත්යෙක් කියනවා හරි ෂෝක් කියලා. සිහිය නැතුව කටයුතු කරන කෙනෙක් ඉන්නවා. එතුම කියනවා මොකද්ද කියන්නේ? හරි ෂෝක්. මේට කලින් මම මතක් කරලා තියෙනවා. කියන මොකද්ද කියන්නේ? මොටෝ සයිකලේ මම යනවා සිහිය ඇතුව. හොඳින් මොටෝ සයිකලේ යන සිහිය විතරක්ම පවත්වාගෙන හාමුදුරනේ මම මොටෝ සයිකලේ යනවා. මංගෝ මහන්තයා හොඳ නැද්ද ඔය මොටෝ සයිකලේ යන සිහියත් අතෑරලා ගියේ? මේ මනසේ ටික වෙලාවක් නිහඬවන සංසල් වුණා. හාමුදුරුවෝ මෝඩ වචන කියන්නේ, විපතක් වෙන දෙයක් කියන්නේ නැහැ. වැදගත් දෙයක් සායනහංශ කියන්නේ මේකේ මොකක් හරි ගැඹුරක් ඇති කියලා අදහසින් බැලුවා. බැලුවට පස්සේ ටික වෙලාවක් හිටියා, නිහඬ වුණා. හරි කිව්වා. දැන් මම මොටෝ සයිකලේ යන සිහිය අතහැරලා යන්නේ. සිහිය නැතුව මොටෝ සයිකලේ යනවා. අපි මොටෝ සයිකලේ ලස්සනට පාර යනවා. ඒගොඩ කැලණිය ප්‍රදේශයේ හිටියේ මහත්මයා. මට මතකයි මේ කැලණි රජ මහවැයන්න මෙහා පැත්තේ කොටසක එහෙදී පස්සලකදී හම්බෙලා ගියේ මේ මිනිස්සේ දවසක් ඔය ඔයි බහර නගරයකදී මාව මුණ ගැහිලා තඩි බිලි ගාලා දන ගහලා වැඳලා කිව්වා සායනාසාර එදා වගේම තමයි දැනුත් සිහිය නැතුව තමයි යන්නේ කිව්වා. සිහිය නැතුව තමයි යන්නේ කිව්ව එක පුදුම සහනය, පුදුම සැනසෙල්ලක්. මම මේච්චර කාලයක් එක සිහියකට බැඳිලා හිටියේ, මම ඒකත් දැන් අතහැරලා යන්නේ. ඒ නිසා මට හරියම සහනයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටත් කියන ඔය සිහිය තීද්දි තමයි ඔක්කොම ප්‍රශ්න. සිහිය නැතුව යන්න පුරුදු වෙන්න. සිහිය තමයි ඔක්කොම ප්‍රශ්න. අතීතේ මතක් කරන්නේ මොනවද? සිහිය. අනාගතේ මතක් කරන්නේ සිහිය. වර්තමානයේ ඇලෙන්නේ සිහිය නැත්තම් හොඳ නැද්ද? සිහිය නැති එක හොඳයි. එතකොට ඔබ සිහිය කියන්නේ මොකන්ද? සංසාර දුකට, සංසාර දුකට බැඳීම් වලට ඔබ සිහියයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සිහියයි කියලා කියන්නේ නොබැඳීම් වලට. ඔබ කියන්නේ බැඳීම් වලට සිහිය කියලා. බුදුරජාණන් වහන්සේ නොබැඳීම් වලට සම්‍යක් සතිය, සම්මා සතිය. එහෙනම් ඔබේ සිහියයි ධර්මයේ සිහියයි කියන දෙකක්. මම කියන්නේ ඔබේ සිහිය කියන එකයි ඔය අත්හරින්නේ කියන්නේ බුදුහාමුදුරන්ගේ සිහිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සිහිය පැමිණින්නේ ඔබේ සිහිය අතහැරියාම කමනයි කියන එක. දැන් පැහැදිලි වෙන්නේ නේ? ඔව්. බුදුරජාණන් වහන්සේ උපක්ලේශ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තථාගතෝ ආසවාන ආසවක්කය ආසවානං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පංච විහෙරතේ. මොකද්ද මේ කියන්නේ? ආශ්‍රවයන් දුරු කරලා. මොනවායින්ද මේ ආශ්‍රවය දුරු කරන්නේ? චේතෝ විමුක්තියටපත් වෙලා පඤ්ඤා විමුක්තියටපත් වෙලා සය ඉඳුරන්ගෙන් නිදහස් වෙලා සත්‍ය අවබෝධය උපදවාගෙන පාසය කරන්නේ. මේ කෙලෙස් දුරු කරන ක්‍රමවේදය. දැන් අපි චේතනා කර්මයක එළඹ ගන්න තුරුම කවදාවත් චේතෝ විමුක්තියටපත් වෙන්නේ නැහැ. මොකද මේ චේතනා කර්මයක එළඹගෙන කරන ක්‍රියාවලිය සහ චේතනා කර්මවල එළඹගෙන නැතුව කරන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාවලිය චේතනා කර්ම එළඹගෙන නැතුව කරන ක්‍රියාවලිය. දැන් ඉන්නේ චේතනාවක ඉඳ නැද්ද? චේතනාවත් එක්ක අනිවාර්යෙන් කර්මය බැඳිලා තියෙනවා. ඒ කර්මයත් එක්ක ක්‍රියා කරන්නා හෙවත් පුජ්‍යලයා මම බැඳිලා ඉන්නවා. පුජ්‍යලයා බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ එතරම්ම එයා ගොම් බඳින කණුවක් බවට පත් වෙලා ඉවරයි. ඊට පස්සේ එයා වටේම අරමුණු බැඳ ගන්නවා. වටේම අරමුණු බැඳගත්තට පස්සේ මොකද වෙන්නේ? එක කණුවක හරපහක් අයක් බැඳහම මොකද වෙන්නේ? එක පැත්තකට එක හරකෙක් යනවා, තව පැත්තකට තව හරකෙක් යනවා. මැද කණුව ඒ පැත්තට වැරෙනවා, මේ පැත්තට වැරෙනවා. ඔබේ ජීවිතේ පීඩනය කියන්නේ ඕක නෙමෙයි නේද? ඕක නේද? නේ? කොහාට යන්නද කියලා, මොනව කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. පස්සේ ඔළුව අවුල් වෙනවා. ඒක තමයි පීඩනය. අර සිහිය ඇතුව ඉන්න එකේ වරද. ඒක නෙවෙයි, සිහිය නැතුව ඉන්න එක හොඳයි කියලා තේරුම් ගන්න තියෙනවා මේ රටේ ඉන්න බහුතරයක් පිරිමි අය. ඒකනේ බාහිරකට යන්නේ. බහුතරයක් පිරිමි අය තේරුම් අරගෙන ඉන්නවා සිහිය ඇතුව ඉන්නවට වැඩිය හොඳයි සිහිය නැතුව ඉන්න එක කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ බාහිරකින් මේ සිහිය නැති කරගන්න එක ඊට වඩා වැඩි හොඳට ඊටාම පිරිසිදු ක්‍රමයකට ධර්මයෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම කියලා දෙන්නේ. ඒ නිසා බොන අය ඔක්කොටම කියන්න යන්න සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයට. ඔබ ඔය කරගන්න එකම තමයි ඒක වෙනත් ක්‍රමයකින් ඔබට ඇති කරගන්න පුරුදු කරනවා දේශනාවක් තුළින් අනුශාසනයක් තුළින්. ඔయిత වඩා හොඳින් සිහිය නැතුව ඉන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒ සිහිය නැති වුණාම කානෝල හැරෙමේ වැටෙන්නේ සරම නැතුව පාර යන්නේ. හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා සිහිය නැතුව යන්න පුළුවන්. සිහිය නැතුව ඉන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඉන්නවා. බලන්නනේ. සිහිය ඇතුව ගියාම බෑ. ඊළඟට සිහිය නැතුව යනකොට ආත්ම ශක්තිය වර්ධනය වැඩි. ඕන ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් හැකියාව වැඩි කියලා හිතලා ගොඩක් අය ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා යන්නේ සිහිය නැතුව ඒකයි. ඒහා සමාන දෙයක් නම් නෙමෙයි. ඒක සිහිය විකෘති කර ගැනීම. සිහිය ඇතුවත් නෙමෙයි නැතුවත් නෙමෙයි සිහිය විකෘති කර ගැනීමක්. එහෙම නැත්තම් මත් කර ගැනීමක් තමයි එතන කරන්නේ. මෙතන මේ අවබෝධයෙන් මිරිඟුවක් බව තේරුම් අරගෙන, නිස්සාර දෙයක් බව තේරුම් අරගෙන, ඵලදායි නැති දෙයක් බවට තේරුම් අරගෙන, බාහිර දෙයක් නෙමෙයි තමන්ගේ මනෝමය ස්වභාවය. පැහැදිලිනේ? බාහිර දෙයක් නිස්සාරයි කියලා තේරුම් ගන්න කියොත් නිදහස් වෙන්න බෑ. හැබැයි මේ මානසික ස්වરૂපයේ නිස්සාරයි කියලා තේරුම් කරගත්තොත් එයාට පුළුවන් නිදහස් වෙන්න. ඔන්න අවස්ථා දෙකක්. ලෝකේ ගොඩක් අය බණ වලදී කියන තැනයි, ආනන්ද හාමුදුරුවෝ ධර්මයේදී කියන පැහැදිලි කරන තැනයි අවස්ථා දෙකක්. මා කතා කරන්නේ සංකල්පමය නිස්සාරත්වය, උපාදානස්කන්ධයේ නිස්සාරත්වය. ඒත් අපේ සමහර වරදවා ගත්ත අය මොකද කරන්නේ? ද්‍රව්‍යමය ලෝකයේ තියෙන නිස්සාරත්වය කතා කරන්නේ. ද්‍රව්‍යම ලෝකේට නිස්සාරත්වයක් හෝ සාරත්වයක් ලබා දෙනවා නම් ඒක යා ළඟ තියෙන දුර්වලතාවයක්. මොකද ඒක හැම එකක්ම සංකල්පයක්. නිස්සාර භවකින් යුක්ත දේවලුත් සාරවත් දේවල් හැටියටත් පොදුවේ කොහොමත් සංකල්ප වශයෙන් මිනිස්සුයා ළඟ පවතිනවා ද්‍රව්‍යමය ලෝකයේ. නේද? ඒ තාම පිළිකුල් කරන දේවල් තියෙනවා. නේද? දැන් අපි සාමාන්‍යයෙන් මල පහ ගොඩක් දැක්කහම ඊයා කියලා හරියට පැනලා දුවනෝ ඒ වෙන. නමුත් හැමෝම දන්නේ ග්‍රෑම් 250ක් විතර මේ දැන් ඇතුලේ තියෙනවා. නෑ ඇතුලේ ගොඩ ගැහිලා තියෙනවා ඒ. හැම කෙනාගේම තියෙන කොච්චර බෙඩ වුණත් 250ක් විතර නිතරම ස්ටොක් තියෙනවලු. වෛද්‍ය විද්‍යාව අනුව බඩ යන බෙහෙත් බිව්වේ නැත්තම්. ඉතින් ඒකත් තියෙනවා. ඒ වුණාට පිටින් දැක්කම හරි කැතයි. ඉතින් එහෙමනම් ටක් ගාලා ඒක ඇත තියෙනවනම් මේ දැනුත් අයින් වෙන්න ඕන මෙතනේ. මේක ඇතුලේ තියෙනවනේ. එච්චරම කැතනම්. නේද? ඒ නිසා මෙතනුත් අයින් වෙන්න බලන්න ඕන. එහෙම කැතක් නෙමෙයි. ඒක කැත කියලා හිතන්න ගියොත් කැතයි. කැත නැහැ කියලා හිතන්න ගියොත් සංකල්පෙම වශයෙන් ආයි කැත නැහැ. දැන් ඕවා පිළිබඳව පරීක්ෂණය කරන ඒ වෛද්‍යවරුන්ට ඕක කැතයිද? මම නම් හිතනවා මොන මොන පඩියක් දීලාද මොන මොන ජොබ් එකක්ද ඒක කියලා. දැන් පින්නතුන්ගේ මේ මිනිස්යාගේ මල මුත්‍රා පරීක්ෂා කරන්නේ නැද්ද? පරීක්ෂා කරනවා. එයා ඒක මුඛ වාඩමක් හරි දාගෙන අරක දිහා බලන්නේ බෑ. අරක ඇඟිලි ගහලා බලන්න ඕන. ඒක දිරාපත් වෙලා තියෙනවද, ජීර්ණේ වෙලා තියෙනවද, නැද්ද, ඒවයි ලේ තියෙනවද ඔක්කොම බලන්න ඕන. මම හිතන්නේ කීයක් දුන්නත් යන්නේ නැහැ ලේසියෙන් කෙනෙක්. අමාරු ගන්න යන්නේ තමන්ගේ බලපහත් නෙමේ නන්නතරේන අනේක විද කුණු ගොඩවල්. හැබැයි මේ මිනිස්සයට ඇයි නිවන් දකින්න බැරි? හැබැයි එයාට අර මල පහවල තියෙන ගඳ නැති වෙනවා මාසෙට හම්බෙන 40,000 වරක් 1,000. ඒ පීඩනේ හදන්නේ ඇඟෙන්. දැන් අපි පුතේකට කිව්වොත් අම්මා කිව්වොත් එම් පුතේ උඹ මට පොවන් ගහ ගහ ඉඳපන් මේ මෙතන මේ පැයක් කියලා සමහරලාට ඒ දරුවා පොවන් ගහ ගහ නොහිට ඉන්න පුළුවන් සමහර අය. හැබැයි ඒ දරුවම මම දැකලා තියෙනවා ගමෙන් කොළඹට ඇවිල්ලා ගේට්ටුවක් අයින හිටගෙන ඉන්නවා සිකියුරිටි කාර්යයක හැටියට මුළු දවසම. සැරියුත් ගහනවා ගේට්ටුව අරිනවා වහනවා කීයටද? මේ රුපියල් 20,000කට 30,000කට. එතකොට මේ බලය හදන්නේ කොතනද? සංස්කාරවල මහා පුදුම වැලියු එකක් තියෙන හැම කෙනාටම වැලියු එකක් තියෙනවා. කාද හරි කිව්වොත් එහෙම මෙන්න මෙච්චර ගාණක් දෙනවා උඹ මැරියන් කියලා කිව්වොත් එහෙමත් මැරෙන්නේ ඉඩයි. බලන්නකො. ආන. කොච්චර ගාණක් දුන්නොත් මැරෙනවද? බුද්ධාගම වෙනස් කරන්නයි ඉතින් ලොකු ගාණක් දෙන්න ඕනේ. ටකරංගොල ටිකක් දුන්නාම ඇති. අපි ගියා වැඩන්න ලෙඩේ හොඳ වුණා නම් ඇති පපුවේ අමාරු හොඳ වුණා නම් ඇති ආගම වෙනස් වෙනවා ඔතන පපුවේ. ඒ වගේ අය වෙනස් වෙන එකම තමයි හොඳ. මොකද ඒ වගේ අල්ප බුද්ධියක් තියන අය ඉඳීමේ බුද්ධාගමට ඇති වැඩක් කිසි වැඩක් නෑ. ඒ වගේ අය වහාම යන්න ඕන අයින් වෙන්න ඕන. ඒක බොහොම හොඳයි. එහෙම එහෙමයි ඒ වගේ බුද්ධි මට්ටම් තියන අය තෝරලා ඒගොල්ලන්ගේ ආගම් වලට බඳවා ගැනීමෙන් අපේ ආගම පිරිසුදු වෙනවා. මොකද අඥානයන්ගෙන් තොරව ඥානවන්තයෝ බහුතරයක් පමණක් ඉන්න ධමම් බහුවටපත් වෙනවා. එහෙම නිසා ලේබලයක් තුලින් ධර්මය එකතු කරගන්නේ නැහැනේ අපි. ඥානයක් තුලින් වඩන්නේ. බලපෑමක් තුලින් මිනිස්සුයෝව වට කරන්නේ නැහැ. බුදුජානන් වහන්සේලගේ නීති නැහැ. පැවැත්මට අවශ්‍ය කරන යම් කිසි විනය පද්ධතියක් තමයි හැදෙන්නේ. ඒක මේ සීලයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ළඟ සීල වෘත නැහැ. නහි සීල වතං හෝතු uppajjanti තදාගත අටක්කරා දේනිවද සම්බුද්දේන ප්‍රකාශිත කියලා ඒ වචන කියලා දේශනා කරා. ඒක නිසා නහි සීල වතං හෝතු මේ සීල් වෘත මොකක්වත්ම නැහැ. ප්‍රඥාව වර්ධනය වීමෙන් තමාට හා අනුන්ට යහපතක් වන ආකාරයට දිවි පෙවතක් උදා කර ගන්නා වූ මාර්ගයයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. එහෙම සීල වෘත වලින් මිනිස්සුන්ව මේ දන්වැල් දාලා මේ බලපෑම් කරලා මූණු වහන මූණු හරින සුදු වඳින්න කළු වඳින්න එහෙම ගන්නෑ. යම්කිසි සංස්කෘතියක් තියෙනවා. ඒකට ඉන්න එක හොඳයි. ඒකේ අන්තගාමීත්වයකට යන්න අවශ්‍ය කරන්නේ නෑ කිසි කෙනෙකුට. එහෙමනම් සීල වෘතයකින් නිවන් දකින්න බෑ. දැන් එකපාරට මේ ධර්මයක් තේරෙන්නේ නැති කෙනෙක් මොකද කරන්න ඕන? කාලයක් අර භාෂාවක් ඉගෙන ගන්නවා වාගේ යොමු වෙන්න ඕන. භාෂාවක් ඉගෙන ගන්නවා වාගේ ටික ටික ටික ටික යොමු වෙන්න ඕන. ධර්මයේ ඉගැන්වීමක් කරන්න දෙයක් නැහැ. ධර්මයේ නෑ අකුරු නෑ. ධර්මයේ පොත්වල ලියන්න බෑ. ඒතොර පොත් ගහලා තියෙන්නේ. ඒක තමයි අර මම ලියලා තියෙන්නේ මේ ඉහත සඳහන් තියෙන වචන අසත්‍යයක් හා බොරුවක් බව කරුණාවෙන් සලකන. කිසි කෙනෙක් කවදාවත් කම්ප්ලේන්ට් එකක් කළා නෑ මට. ඒකට හේතුව ආ ඉතින් මේ හාමුදුරුවෝ කියලා තියෙනවා මේක බොරු කියලා. ආ ඉතින් කරන්න දෙයක් නෑ. නැත්තම් බොරු කරන්න උත්සාහ කරනවානේ. ඔය බොරු මේ ප්‍රෝඩාවල් අපිම කියලා තියෙන්නේ. ඒක සම්පූර්ණ ප්‍රෝඩාවක්. මේක බොරුවක්, මේක අසත්‍යයක්, මේව පිළිගන්න එපා. වැඩක් නැහැ. හැබැයි මේක බැහැර කරනවත් සමගම ඔබ ළඟත් තියෙන ඔබ අසත්‍ය බැහැර කළොත් ඒක තමයි වැදගත්. ඒ නිසා අපි කියන නිතරම පිරිසිදු කාරකයක් හැටියට ධර්මයේ පාවිච්චි කරන්න කියලා. දැන් වොෂින් මැෂින් එකට අපි වොෂින් පවුඩර් දැම්මහම ඒකේ පෙන වශයෙන් පිපිලා ඇඳුම් එක්ක කුණු බුරුල් වෙලා අවසානයේ සබන් එක්කම ඒක කුණුත් එක්කම බැහැර වෙලා යනවා. අවසානයේ පිරිසිදු රෙදි විතරක් ඉතුරු වෙනවා. ඒ වගේ රෙදි අපුල්ලන ගලක් වාගේ, කොටයක් වාගේ භාවිතා කරන්න පුළුවන්. කොටේ එහෙම තියෙනවා, තමන්ගේ රෙදි පිරිසිදු කරගන්න පුළුවන්. ඒකට පාපිස්සක් වගේ, පාපිස්සේ වොම තියෙනවා, තමන්ගේ කවුකුල් පිරිසිදු කරගෙන යන්න පුළුවන්. පාපිස්සේ මොකවත් අරගෙන යන්නේ නෑ. ධර්මයෙන් කරතින්නගෙන යන මොකක්වත්ම දෙයක් නෑ. ඔරුවෙන් එගොඩ වුණා වගේ කිව්වා. ඔරුව එගොඩ වුණා, ඔරුව තිබ්බා, ගියා. එච්චරයි. ඒ නිසා ධර්මයේ තියෙන්නේ මහණෙනි මතක තියාගෙන කරපින්නගෙන කියෝ කියෝ ඉන්න නෙමෙයි, සංගායනා කර කර ඉන්න නෙමෙයි. දැන් අපේ හොඳ දාර්ශනික වදන් කියපු ඒව ওই චීන පන්සල්වල එහෙම ගහලක් තියෙනවා, මේ මං කියන ධර්මයේම. ඒ වුණාට ඒක ඉන්න කට්ටියට අවබෝධය නෑ, ප්‍රත්‍යක්ෂය නෑ සමහර වෙලාවට. ඒගොල්ලන්ගේ ආදි බුදුවරු වගේ අය කියපු ඒවා විත්‍යවල ලොකුවට ගහලා තියෙනවා. අපි ඒවයි තේරුම් බැලුවාම මම කිව්වා මම කියන්නේ මේක තමයි, මම දේශනා කරන්නේ මේක තමයි, මේ මේ මේ කියන. ඒගොල්ලෝ කියන අපේ මේ බුදුවරු මේ කලින් හිටපු. ආ මම කිව්වා ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න නැද්ද? අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ට තාමත් ඊට පස්සේ එතනින් ඒක තමයි කියන්නේ. කල්‍යාණ මිත්‍රත්වයේ ජීවමානත්වයේ නැති වුණාට පස්සේ ඒ ග්‍රන්ථ සංකල්පමය ස්වરૂපයක් බවට පත් වෙනවා. ඒ වචන සංකල්පමය ස්වરૂපයක් බවට පත් වෙනවා. ඒ සංකල්පමය ස්වરૂපයේ තිබුණට කොච්චර ඒ සංකල්පමය ස්වરૂපයේ දිහා බැලුවත් අර ජීවමානව ඒ ලැබෙන ධර්මය නැති නිසා යැත්තන්ට අවබෝධයේ මුලාව කට ගන්න. මොකද ඔවුන් දිරිමත් කරන්න, ඔවුන් වැරදුණු තැනින් නිවැරදි කළා ඉස්සරහට යොමු කරන්න කෙනෙක් නැති නිසා ඔවුන් එතන අතරමං වීමක් වෙනවා. ශ්වාසය කියන එක තව තව ඇති වෙන සැක සංකා, වෙනස් වෙනස් විදියට ඇති වෙන සැක සංකා දුරු කරගෙන ගිහලා ඔබ දකින්න බැරි වෙනවා. නැත්තම් හැම තැනම තියෙනවා ධර්මයේ, හැම ගාථාවකම තියෙනවා, හැම සූත්‍රයකම තියෙනවා. ඒත් ඔබට ඒක තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේක විශේෂිත වූ ධර්මයක් නිසා, විශේෂිත ආකාරයකින් බැලිය යුතු වන නිසා. දැන් ධර්ම මාර්ගය කියලා කියන උඩුගම්බලා පිහිනීම නේද? පටිසෝතගාමි ප්‍රතිපදාව. ඉතින් තේරෙනවද? මුළු ආර්ය මාර්ගයනේ පටිසෝතගාමි ප්‍රතිපදාව ධර්ම මාර්ගය. ඉතින් යන්නකෝ. යයිද කට්ටිය? ඉන්ද්‍රියන්ට සමානව ගලාගෙන යන්න එපා. ඉන්ද්‍රියන්ට සමාන නැති ගමනක් යන්න. අන්න ඒක තමයි පටිසෝතගාමි ප්‍රතිපදා. ප්‍රියයි මනාපයි කාන්තයි ඇලෙනවා කියලා, හා ඕක අප්‍රියයි අමනාපයි අකාන්තයි කියලා තැනට යන්න එපා. මලපිරීතිය වෙනවා. ඔය කට්ටියක් උගන්නන හෝ ගාලා ඕක. දැන් මම මේක ප්‍රතික්ෂේප කරන්නේ මාධ්‍යයන් දාගෙන ගහලා කොහොම හරි මිනිසුන්ට පිළිගුල උගන්නන්න ඕන කියලා පිළිගුල උගන්නනවා. හැබැයි වඩන කටියට මොකද වෙන්නේ? පිළිකුල් සහගත කලකිරුණු මනසින් අප්‍රිය සහගතව ජීවත් වෙලා ඈත්ෝ මඩ වලවල් වල, අසූචි වලවල් වල, කුණු ගොඩවල් වල ඉපදුන පණුව බවට පත් වෙනවා, කබරිය බවට පත් වෙනවා, තලකොයි බවට පත් වෙනවා. ඇයි හේතුව? ගතියට අනුවයි චුතිය. ගරුක කර්මයට අනුව තමයි අනිවාර්යයෙන්ම චුතිසිත හැදෙන්නේ. ගරුක කර්මයේ තිබුණොත් කුණු ගොඩවල්, මල පහ ගොඩවල්, මේ මලමිනී ගොඩවල් මොකද වෙන්නේ? ඒ චුතිසිත හැදෙන්නේ ගරුක කර්මෙත් එක්ක. ඒ ගරුක කර්මෙත් එක්ක ඇතැන්ට චුතිසිත ඇති වුණොත් අනිවාර්යයෙන් පිළිකුල් ස්ථානයක මඩබහුරුක ඌරෙක් වෙලා, ඊරියෙක් වෙලා, මීහරකෙක් වෙලා ඒ අර පිළිකුල් ස්ථානවලම සැපයි කියලා ඉන්න පුරුදු වේ නේද? ලස්සන පළතුරු කන්න තියේදී ගිහිල්ලා අර මේ අසූචි වලේ නටන ඌරෙක් බවට පත් වෙනවා. බුද්ධාගමේ අපේ අපරාධේ මේ නොදන්න ශ්‍රාවකයෝ ඒ පැත්තේ යන්න එපා. එහෙම දේවල් බුදුරජාණන් වහන්සේ දුන්නේ නැති දේවල්. පසු කාලීන එහෙම දේවල් තියෙනවා. යම් යම් අවස්ථාවලද දුන්න නම් ඒක අතිශයින්ම ඒ කෙනෙකුට පෞද්ගලික වූ වෛද්‍ය උපදේශයක් මත සිද්ධ වෙච්ච දෙයක්. එහෙම නැත්තන් නෑ. එකයි කියන්නේ ධර්මයේ ඖෂධාගාරයක් නිසි වෛද්‍ය උපදේශයෙන් පමණක්ම එය භාවිතා කළ යුතුයි. එතකොට වෛද්‍ය උපදේශවල නැද්ද? ඊටාම සැර බෙහෙත් නැද්ද? තියෙනවා, ඇත්ත. තියෙනවා. නමුත් ඒව සාමාන්‍ය ජනතාව කිසි වෙලාවක භාවිතා කරන්නේ නෑ. මානසික රෝහලක භාවිතා කරන ඒ බෙහෙත් භාවිතා කරනවද සාමාන්‍ය සමාජෙ? භාවිතා කරන්නේ නෑ ඒවා. කාර්තිශයින්ම වෛද්‍ය අනුමැතියකින් යුක්තව ප්‍රවේශමෙන් සමහරලාට ලෙඩාගේ අතර දෙන්නේ නෑ. ඒවා ඒවා අදාළ හෙදිය විසින්ම පවා සහතික කරනවා. මාත්‍රාව වරද්දගත්තොත් ඉවරයි. ඔබේ ගැටලුව ඔබ අඳුන ගන්න කෙනෙක් බවට පත් වෙන මෙහි පිටින් ඉගෙන ගන්න ඕනේ නැහැ ධර්මයේ කියලා මොකවත්. ඔබේ ගැටලුව ඔබ හඳුන ගන්න කෙනෙක් බවට පත් වෙන. දැන් මේ මොහොතේ ගැටලුවක් තියෙනවද මට? හරි. ඒ ගැටලුව දිහා බලාගෙන ඉන්න. ඊළඟට හිමීන් සැරේ අහන්න මේ වගේ ගැටලු හැදෙන්නේ ඇයි? මේ රිදුම් ඇති වෙන්නේ මට ඇයි? එකනව ඒක චතුරාර්ය සත්‍ය නම් වලින් දැනගත්තේ නැති වුණාට කමක් නෑ. වැඩේ කරනෝනේ මොකද්ද කියලා බලන්න. ඊළඟට ඒකට විසඳුම කියන්නේ මොකද්ද කියලා බලන්න. ලෝකය ස්පර්ශ කිරීම විදුලි සැර තියෙන කම්බියක් ඇල්ලීම හා සමාන. ඒ සැර වැදිලා මොකද වෙන්නේ? ඒ සැර වැදිලා මොකද වෙන්නේ? මරණයට පත් වෙනවා. එහෙමනම් ලෝකය කියන එක ස්පර්ශ කරනකොට මොකද වෙන්නේ? ඒ හැම මොහොතකම ලෝකයෙන් තියෙන දේවල් ධර්මයේ නවදිවීම කියලා කියන්නේ ෆෝන් එකක් ඕෆ් කරනවා වගේ කාර්යයක් නෙමෙයි. ෆෝන් එක ඕෆ් කරාම ඒක සම්පූර්ණම නැති වෙලා යනවනේ ආයි සම්බන්ධතාවය. නමුත් ධර්ම අවබෝධය කියලා කියන්නේ යා ඔන් එකේ ඉන්නවා. ඔන් එකේ කාලය ගත කළාට ඒ ලෝකයේ දකින ක්‍රමයේ වෙනසක් ඇති වෙනවා. ලෝකය අඳුන ගන්න ක්‍රමයේ වෙනසක් ඇති වෙනවා. ලෝකය වැරදි විදියට අවබෝධ කරවන ශක්තිය අපි අයින් කරන්න ඕන. ලෝකය වැරදි විදියට අපිට අවබෝධ කරවන ශක්තිය මොකද්ද? මේ ඉන්නේ මම. මේ මගේ හිත. මේ රිදෙන්නේ මට. මේ බැන්නේ මට, මේ කැක්කුම් මට, මේ වේදනාව මගේ. තේරෙනානේ? තේරෙනානේ? ඒක තමයි ස්වභාවය. ඒ ඉන්නේ මට. එහෙම ඒ වේදනාව තියෙනකොට තමයි කියන්නේ නේද, රුචිරාණනියේ මරණව නම් මරන්න මා එක පාර මරන්න ඔය කියන්නේ. එහෙම කියන්නේ මට ඇහෙනවා. එහෙම කියන්නේ තමන්ගේ ඍදුම වේදනාව. මනස තේරුම් ගත්තේ නැති වුණාම ඒ මෝහයෙන් ඔහු මෝහයට පත් වෙලා කොතෙන්ද යන්නේ? මනස තේරුම් ගත්තේ නැති හැම කෙනෙක්ම හොරි හැදිච්ච බල්ලෙක් වගේ. මම දැක්ක මේ පාරේදි මම දැක්ක දෙය, මේ පාරෙම ඉන්න මේ බල්ලගෙන් තමයි මම ඒක ඉගෙන ගත්තේ. අර බල්ලගේ වැඩ මෙහෙන් දිව්ව හරින් එනවා, මෙහෙන් දිව්ව හරින් එනවා, ආයි මෙහෙන් දුවන හරින් එනවා. එයාගේ අර ඇඟ කහනවා, වේදනාවයි, පිළියමක් දන්නේ නැහැ. එයාගේ පිළියම මොකද්ද? දුවනවා. එයා හිතනවා දුවනකොට මේක එයා සනීප වෙනවා කියලා. එහෙම සනීප වීමක් වෙන එක නෙමෙයි. එහෙම දෙවුවට සනීප වීමක් වෙන එකක් නෙමෙයි. ඈ? ඕ ඒ හුලඟට වුණාට ඒක හොරි සනීප වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මොකක් හරි දැන් මට මේ මොනවා හරි වෙනවා කියලා හිතලා වෙන්නේ තිබුණා ඇත. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ කවදාකවත්. අර දුවනෝ දුවනෝ දුවනෝ අවසානයේ මැරෙල වැටෙනකන් දුවන එක තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා තමන්ගේ අර තියෙන වේදනා දෙන එකට පිළියමක් වශයෙන් මොනවා හරි ක්‍රියාමාර්ගයක් අපි ගොස්වාන්නේ නැතුව හරියට කල්පනා කරනවා නම් ඥානවන්ත මිනිස්සෙක් හැටියට අර දුක නිකම්ම අඳුනගෙන මදි, ඒක සමුදයත් අඳුනගෙන නිරෝධයේ තඳුනගෙන නිරෝධ මාර්ගයත් අඳුන ගන්න ඕන බොහොම සංයමයෙන්. දුකයි කියලා කෑ ගහලා හරියන්නේ නැහැ. අපි පොඩි ළමයි නෙමෙයිනේ. ගිනි අඟුරක් අල්ලගෙන පිච්චිනෝ පිච්චිනෝ කියලා කෑ ගහන්න තේයක් නැහැ. අපි පොඩි ළමයි නෙමෙයි. අපි විචාරශීලී බුද්ධියක් තියෙන. අපි දැනගන්නවා මේකේ පිළියම අතහරිනුද. මනස අතහරියද නැ? හැමදේම Tamanට තියෙනවා. අල්ල ගන්න හදන දැන හැමදේම Tamanට අයිමි වෙනවා. තේරෙනවද? හැමදේම අල්ල ගන්න හදන දැන අයිමි වෙනවා. අතහරින තැන සියල්ලම Tamanට තියෙනවා. මොනවද අතහරින්නේ? මනස අතහරින්. චේතනාව අතහරින්නේ. ප්‍රඥාව දැන් අපි පඤ්ඤා කියන එක හරි හොඳ ශේෂ්ඨ දෙයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ එනන් දේශනා කරන්නේ මේ පඤ්ඤා විමුක්ති කරන්න කියලා, ප්‍රඥාව නැති කරනවා. ප්‍රඥාව බාධා. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ තමයි. ඒ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියන එකෙන් අදහස් වෙන්නේම ඒ ප්‍රඥාවන්තයා විසින් මේ ප්‍රඥාව අතහරින තත්වයටපත් වෙන්න ඕන. ප්‍රඥාව අතහරින් නැත්නම් එයාට නිරෝධය ලැබෙන්නේ නැහැ. මොනවද දැන් ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියලා කියන්නේ, ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියලා කියන්නේ මේ කියන දේ තේරෙනවා, ඇහෙන දේ තේරෙනවා, පේන දේ තේරෙනවා, එහි ස්වභාවය සහ යථාර්ථය තේරෙනවා, තේරුම් ගන්න ස්වභාවය, වටහා ගන්න ස්වභාවය, කරුණාවල තියෙන ගැඹුරින් ගැඹුරට යෑමේ හැකියාව යාට තියෙන. ඒක ලොකු ඔරුවක්, ඒක ලොකු ආලෝකයක්. හැබැයි අනිවාර්යෙන් අපි අර ගේ දොරට කඩට ගියාම ටෝච් එක නිවනවා වගේ, ගේ දොරකඩට ගියාම වාහනෙන් බහිනවා වගේ, ගඟෙන් එකොඩට ගියාම ඔරුව දාලා යනවා වගේ මොකද වෙන්නේ? ප්‍රඥා නිරෝධය කරන්නේ. එහෙනම් මොනවද බුදුරජාණන් වහන්සේට අපිට රඳව ගන්න, එළඹ ගන්න, අල්ල ගන්න කියලා කිව්වේ? සංස්කාර ලෝකයේ කිසිම දෙයක්. ඒ ආසවක්ඛය කියලා කියන්නේ අර ආසවක්ඛය ඥානය, මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම. නිවන් ප්‍රාර්ථනාවේදීත් කියනවනේ නේද? ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛය සම්බ දුක්ඛ පබුජ්ජතු කියලා කියනවා. නැත්නම් අපි නිරුජ්ජතු කියලාත් පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන්නේ නිරුජ්ජතු කියලා. නිරුද්ධ වෙන්න කියලා. කොහොම හරි. ඉතින් අදහස් වෙන්නේ ඒ වුණාට සමහර අය කියලා නේද ඔය මල් පූජ කිරීමේදී එහෙම නේද අවසානක නච හෝතු මොක්ඛං කොහොමද එහෙම කියන්නේ නැද්ද නච හෝතු මොක්ඛං කියලා පාවිච්චි කරන්නේ ධර්ම මල් පූජ කිරීමේදී ඒ කියන්නේ මොක්ෂයට හේතු නොවේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරන්නේ ඒක වැරදි විදියට තේරුම් අරගෙන එහෙම භාවිතා කරන්න හොඳ නැහැ මේ වචන. හැම මොහොතකම තේරුම් අරගන්න තමා තුල පහළ වෙන දෘෂ්ටි නිවනට බාධාව. තමා තුල පහළ වෙන සංකල්ප නිවනට බාධාව. තමා තුල පහළ වෙන කර්මජවය, කර්ම බලය හැම විටම නිවනට බාධාව. සංස්කාර ගොඩනැගීම හැම විටම නිවනට බාධාව කියලා. මේ හැම මොහොතකදීම මේ හැම දෙයක්ම ලිහිල් කරන්න, සැහැල්ලු කරන්න, නිදහස් කරන්න. එක දෙයක් අදින් අල්ල ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අනිද්දේත්‍යත් අදින් අල්ල ගන්නවා. තමන්ගේ ආත්මය මමින් මමත්වයේ තදින් අල්ලගත්ත හැම කෙනෙක්ම මොකද කරන්නේ? එයා හැම දෙයක්ම තදින් අල්ල ගන්නවා. තමන්ගේ ආත්මය බුරුලෙන් අල්ලගත්ත කෙනා, නිදහසේ අල්ලගත්ත කෙනා මොකද කරන්නේ? අනිත් හැමදේම බොහෝම සැහැල්ලුවෙන්, බොහෝම මෘදුව තමයි වාර්තා කරන්නේ. ඒ නිසා තමන්ගේ ආත්මය තමන් තදින් අල්ල ගන්නවා කියන්නේ එයා හැම දෙයක්ම තදින් අල්ල ගන්නවා. ඒකයි ස්වභාවය. කෙනෙක් කෙනෙකුට ආදරයක් කරුණාවක් තියෙනවා නම් මම හිතන්නේ ඒක බුදුවරයෙකුට පමණක් කරන්න පුළුවන් දෙයක්. ඉන් මෙහා හැම කෙනෙක්ම කෙනෙක් කෙනෙකුට ආදරයක් කරන්නේ බොරු. පට්ටවල් බොරු. කෙනෙක් කෙනෙකුට ආදරය කරන්නේ ඔවුන් ඔවුන්ටම කරගන්නා වූ ආදරය නිසා. තව කෙනෙකුට කරන ආදරය නෑ. ඒකනේ නෝනගේ කොණ්ඩේ දිගද කියලා බල්ලගේ ඉන්නේ නේද? කබුගම කතා කරන්න ගියා කබු මහත්තයට ෆොටෝ එකක් අරන් එන්න කියන්නේ අහවල් එකටද? මං අහන්නේ මොකටද? ඒ විතරක් නෙමේ මෙයාට දෑවැද්ද කොහොමද තියෙන්නේ කියලා අහන්නේ මොකටද? මෙයාගේ කුල පරම්පරාවේ සර්නේම් එක මොකද මොකද්ද කියලා අහන්නේ මොකටද? කෙනෙක් කෙනෙකුට කරන ආදරයක් නැහැ. තනිකර ගෙදර තියෙන වංචාවක්. ඩිවෝස් කරන්න හැමපාර ගෙදර ගිහිල්ලා හොඳේ. මං අහන්නේ ඇත්තද නැත්තද? ඇත්ත කතා. ඒ ප්‍රෝඩාව හොඳින් කරන්න නෝනා මහත්තයා දැන් මෙතන දෙන්නම ඇවිල්ලාත් ඇති කියමු. අපි ධර්මයෙන් දැන් ඉගෙන ගත්තනේ, අපි දෙන්නම කරපු ප්‍රෝඩාව, අපි මේක තේරුම් අරගෙන අපි දෙන්නම සපෝට් එකෙන් ජීවත් වෙමු. ඒකේ කරන්න තියෙන්නේ අපි දෙන්නම කරන්නේ ප්‍රෝඩාව නේද? ඈ ඒක තමයි හැටි. ඒක තමයි මේ බැඳීම. එයාගෙන් මෙයාට සපෝට් එකක් තියෙනවා, මෙයාගෙන් එයාට සපෝට් එකක් තියෙනක හොඳයි. නැත්තම් ඉවරයි. එනිසා කෙනෙක් කෙනෙකුට කරන ආදරයක් කරුණාවක් තියෙනවා නම් බලාපොරොත්තුවකින් තොරව කරන සේවයක් තියෙනවා නම් ඒ තමයි බුදු කෙනෙක්ගේ සේවය. ආය ප්‍රතිඋපකාරයක් එකකින් බලාපොරොත්තුව නැහැ නේද? ඒ මහත්තුරු හැන්දාවට මොනව හරි ගෙනිච්චාම ඒගොල්ලෝ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා, "තැන්ක් යූ" කියයි, "ස්තුති කරයි, මහන්සි නේද" කියලා. හරි, ඒක ඔක්කොම බලාපොරොත්තු වෙනවා. හොඳින් පිළිගන්නේ නේද? සතුටු වෙයි. ඒවා හරි බලාපොරොත්තු වෙනවා යාළුවෝ. ඒක තමයි ස්වභාවය. මාත්‍යෙට කැමති කිව්වොල දුන්නන්න ඕන, මේක රහයි, ඒක හොඳයි, ඔයා ගොඩක් මහන්සි වුණා නේද කියලා අහනකොට කැමැත්තකින් ඕ බලාපොරොත්තු වෙන මහතුරු දන්නව නේ? දන්න මහතුරු ගොඩ. දන්නේ නැති අය ඉතින් රස. ඉතින් ඒ නිසා මේ මේ මේ ලෞකික ලෝකයේ තියෙන මේ මේ මහා ලොකු හරි ප්‍රබල බැඳීමක් හැටියට තිබ්බට මේකේ යට තියෙන්නේ කවුරුත් හවුලේ ප්‍රෝඩාව කරන්නේ. මම කියන්නේ එක පැත්තක් විතරක් කරනවා කියලා. මේක පිරිමි පාර්ශවයයි කාන්දා පාර්ශවයයි හැම පැත්තක්ම හවුලේ ප්‍රෝඩාව කරන්නේ. ඒකයි ස්වභාවය. ඊළඟට ආගම් වශයෙන් තියෙන කට්ටියත් එහෙමයි. කොහොම හරි තමන්ගේ ආගමික කට්ටිය රඳව ගන්න, තමන්ගේ ආගමිකේ සංකල්පේ රඳව ගන්න. ඈ ලෝකේ හතරස් කියලා ආගම પરම්පරාවෙන් ආවනම් මේක හතරස් කියලා ගෙනියන්න බුදුම මහන්සියක්. තමන්ගේ දෘෂ්ටිය පතුරවා ගන්න බුදුම මහන්සියක්. මේ දෙයියම විතරක් අදහන්න, වෙන දෙයියෙක් අදහන්න එපා කියලා මේ මිනිස්යාම පොළඹවන්න බුදුම කැපවීමක්. තමාගේ දෘෂ්ටීන් පතුරව ගන්න, ඒව තදින් අල්ල ගන්න. මොකද ඔය දෘෂ්ටීන් අල්ලගත්ත හැම කෙනෙකෙම ජීවිතවල තියෙන එකම එක ලක්ෂණයයි, සහනයක් නෑ, මානසික පීඩා බොහොමයි. ඒක දෙයයන් වහන්සේගේ කැමැත්තලු. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා මොකද වෙන්නේ? දෙයියොත් එක්ක එකතු වෙනවයි කියලා කියනවා. හැබැයි ඇඩ්‍රස් නැතුව තමයි පිට වෙන්නේ. ඒ නිසා ලිපිණය දන්නේ නැති කිසි කෙනෙකුට ස්වර්ගයට යා නොහැකි. ඒ නිසා ස්වර්ගය ස්වර්ගය කියලා කෑ ගැහුවට ඇඩ්‍රස් දන්නේ නැත්නම්, නම්බරය දන්නේ නැත්නම්, වංගු දන්නේ නැත්නම් හැදෙන එයාට no chance. ඒ නිසා ඇඩ්‍රස් නැති ගමන් යන්න ඉන්නපා. නේද? දැන් අපි නිවන් සුව ලැබේවා කියනෝ එහෙම ඇඩ්‍රස් නැහැ. දකින්න නිවනක් මෙතන ඉඳගෙන දකින්න, දකින්න ස්වර්ගයක් මෙතන ඉඳගෙනම දකින්න අවබෝධ කරගන්න. සංකල්පයෙන් වශයෙන් මුලා වෙන්න එපා. දෙන්නම් කාසිය වලට වැඩ කරන්න එපා. ප්‍රායෝගික ලෝකයේක ප්‍රත්‍යක්ෂතාවයක් තුල ක්‍රියාත්මක වෙන්න දෙන්නම් කාසිය වලට වැඩ කරන්න එපා. ඒ කියන්නේ පස්සේ දෙන්න. දෙයිදන දෙයිද දන්නේ නැහැ. විශ්වාසයට කවුරුත් විශ්වාස කරන්න එපා. කිසි දෙයක් විශ්වාස කරන්න එපා. හැමදේම ප්‍රත්‍යක්ෂව ගමන් කරන්න. මේ කියන දේවල් ප්‍රත්‍යක්ෂද නැද්දද කියලා බලන්න. සම විටම තමා තුල පහළ වෙන දෘෂ්ටි සැහැල්ලු කරන්න. නිදහස් කරගෙන නිදහස් කරගෙන අතහැරගෙන අතහැරගෙන යන්න. අවසානයේ අසහරින්න දෘෂ්ටියක් නැති වුනහම ඒ අතහැරීම සඳහා භාවිතා කරපු චේතනාවත් ප්‍රඥාවත් තමන්ට අත්හරින්න හැකියාවක් ලැබෙනවා. අතහරින්න දෙයක් නැත්නම් එයා අතහරින්න ඕන මොනවද? අතහැරීම අතහරින්න ඕන. අතහැරීමත් අතහැරලා ප්‍රඥාවත් අතහැරලා ප්‍රඥා විමුක්තියට පත් වෙන ඕන. අතහරින්න දෙයක් තියෙනවා නම් ඔබ ඒ ප්‍රඥාව මෙහෙවලා ඒක අතහරින්න ක්‍රියා කරන්න ඕන. නිතරම ඉන්ද්‍රියන් වලින් පරිබාහිර ක්‍රමවේදයකට ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න ඕන. ලෝකය ස්වභාවිකයි, ඔබ අස්වාභාවිකයි. කොස් ගහක් නැති ලෝකයේ කොස් ගහක් හැදුවා. දෙල් ගහක් නැති ලෝකයේ දෙල් ගහක් හැදුවා. මට ඉඩමක් නැති ලෝකයේ මට ඉඩමක් තියෙනවා. මට ශරීරයක් නැති ලෝකයේ මට ශරීරයක් තියෙනවා. නේද? මට ස්වාමියෙක් නැති ලෝකයේ මට ස්වාමියෙක් හදාගත්තා. මට බිරිඳක් නැති ලෝකේ ඔයත් බිරිඳක් මට බිරිඳක් හදාගත්තා. ඒ නිකම්ම නෙමේ බිරිඳ අල්ලගෙන ඉන්නේ. ලෝභ, ద్వේෂ, මෝහ කියන තුනෙන් අල්ලගෙන ඉන්නේ. සෑම ස්වාමියෙක්ම තම බිරිඳට ආදරය කරනවා වගේම වෛර කරනවා. මෙහෙම ඉන්නවා නම් බිරිඳ මම ආදරෙයි, මෙහෙම නැත්තම් මම කෑදරේ. මේව නැත්තම් මම මේමයි. මේව හිටියොත් මෙහෙමයි. තේරුණානේ? මම කියන විදියට, මං හිතන විදියට ඇන්දොත් මෙහෙමයි. මම හිතන විදියට ඇන්දේ නැති වුණොත් මෙහෙමයි. ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන තුනෙන් අල්ලන්නේ. ස්වාමියත් එහෙමයි. ස්වාමියා අල්ලගෙන ඉන්නේත් එහෙමයි. ස්වාමියාගේ තමන් රුචිකත්වයේ දක්වන ක්‍රමවේදයට අනුව මේ මොකද්ද? ලෝභ දේශ මෝහවල බැඳීම්, ලෝභ දේශ මෝහවල දියුණුවන් තමයි ලෝකේ තියෙන්නේ. දැන් ඔය අතහැරපු අයටත් බැරිද මේ බැඳීම් පවත්වාගෙන යන්න? පුළුවන්. බොහොම කරුණාවෙන්, බොහොම දයාවෙන්, බොහොම සැහැල්ලුවෙන්, බොහොම සහනශීලීව හැකියාව තියෙනවා. පීඩාවක් නැතිව තමන්ට හැකියාව තියෙනවා බොහොම සහනශීලීව ජීවිත දෙහා බලන්න, විද්‍යාත්මක අනුකූලව, ධර්මානුකූලව, යථාර්ථවාදීව මානව ස්වභාවයන් අනුව තේරුම් කරගන්න ඕන. දැන් මේ හැමෝම තේරුම් කරගන්න ඕන මානව ස්වභාවය හරි ලේසියි. දැන් මම පුතජනයෙක්ගේ තියෙන ස්වභාවය තේරුම් කරගත්තාම මට හරි ලේසියි පුතජනියොත් එක්ක ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න. දැන් තමන් මොනවා හරි දෘෂ්ටියක අතරමං වෙලා මොනවා හරි තියෙන ලොකු තැනකට යා මහන්සි වෙනව නම් ගොඩ වෙන්න, එයා ගොඩ වෙන්න කලින් අපි එයාව උස්සලා දින මෙතනින්. තේරෙන්නේ නේද? එයා ගොඩ වෙන්න කලින් එතෙන්ට උසලදෙවසලදෙබ්බා තද්ද නැහැ. නැතාරයක් පෙරලගෙන අපිව ගොඩ වෙන්න උත්සාහ කරන්නේ. දැන් උදාහරණයක් ඇරලා දෙන්නෙක් කියලා එයා එක්කෙනෙක් පෙන්වන්න උත්සාහ කරනවා. ඔයාට වඩා මට තියෙනවා. සල්ලි ධනවත් කම, පොසත් කම තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා කියමුකෝ. ඉතින් අපි ඇත්ත වශයෙන්ම කරන්න ඕන එයා තව තව පෙරලන්න නෙමෙයි. එයා උස්සල එතනින් තියන්න ඕන. තිබ්බහම හරි සහනශීලීව ඉන්න බබා වගේ. ඒ නිසා අමාරුවෙන් ගොඩ වෙන්න උත්සාහ කරන තැනක් තිබුණොත් එතනින් උස්සලා තියන්න, උස්සලා තිබ්බ ගම බොහොම සන්තෝෂෙන් ඉන්නවා. නැත්නම් හරි අපහසුතාවයටපත් වෙනවා. gedara unath ehemai maathya kiyapu deeta wada noona kiyapu de hari kiyala noona oppu karagena enna yanakota maathya mokada karanna ona noona ussala tiyanna ona gudu wenna angala etana hari ne noona cool down wela hari hondai maawa therum gatta honda swami kiyala oba piliganna ona ethi noona lanta puluwan nan නෝනගේම දේ වැරදි, මහත්යගේම දේ හරි කියලා අවසන්. අපිට මහත්යව අතරින් උඩින් තිබ්බව කිරිසප්පයා වගේ ඉන්නවා. ඊපස්සයක් නැහැ. යා බොහොම කූල් ඩවුන් වෙනවා. දැන් හරි ෂෝක්. මේ දෘෂ්ටිගත වෙලා ඒ අසරණ වෙලානේ ඉන්නේ. දෘෂ්ටිගත වෙලා අසරණ වෙලා ඉන්නේ. සමහර වෙලාවට තමන්ම තමන් දෘෂ්ටියක බැඳුනහම එයාට මේ දෘෂ්ටිය පාලනය කරගන්න බෑ. විද්‍යාත්මක වේවා අවිද්‍යාත්මක වේවා ඒකට තදින් බැඳිලා යනවා. මේ ලෝකේ මිනිස්සු අදහන්නේ පිළි අරගෙන තියෙන්නේ පවත්වන්නේ යථාර්ථවාදීත්වයේද සත්‍යද නැහැ. සංකල්ප මං අහන්නේ බුද්ධඝමයේ ඔබ බෞද්ධයෙක් හැටියට මේ පිළි අරගෙන තියෙන එකක්වත් ප්‍රත්‍යක්ෂ දේවල්ද නැහැ. සංකල්ප අද සංකල්ප නිසා අද හාමුදුරන් වහන්සේ කෙනෙකුට වඩේ එකක් හරි ගාලා තේ එකක් බොන්න පුළුවන් ද හවස තුනට ලංකාවේ කොයි බහරි වේන තැනක හෝටලේ ඇයි වෙරේ ලංකාවේ ඉන්නෝ කෑමට වෛර කරන මිනිස්සු ඔක්කොම ටික බලන එකක් නැද්ද? හාමුදුරු දිහා බලනවා. නමුත් විදේශ රටකදී ඕක ප්‍රශ්නය නෑ. කිසි කෙනෙක් බලන්නේ නෑ. ඒක ඒක සුද්ධ දන්නේ නෑනේ. සුද්ධ ගෝලුවේ නෑ 12න් පස්සේ කෑම කතාව. ඒ සුද්දා මෙහෙම කරලා අපරහින් ඔහොම බලන්නේ අන්නරු රැඳ කනෝ මේ තුනෙන් පස්සේ නම් කියලා කියන්නේ එනනේ. නැයි වල ගම්රක් යන සිද්ධ වුණා. ඔය වැඩේ එකක් කාලා ප්ලේන් ටිකක් හරිය මේ බොන්න සිද්ධ වුණේ මේ හැංගිලා. හරියේ හැංගිලා බිව්වත් වාසෙන්න. ඒකට හේතුව කවුරු හරි දැක්කොත් මේකට වෛර කරනවා. වෛර කරාම අර අජීර්ණ වෙනවනේ. ඒක නැත්තම් මට යා වෛර කරයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඒ මනුස්සයා මේක අපිට දැනිනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. මහ බුදුම දෙය සීනේ. ඒ කියන්නේ අපි ඒ තරම් දුරවල තැනක ඉන්නේ. මොකද මේ ආහාර වේලට කෑම වේලට යම් කිසි කෙනෙක් ලෝකේ නීති පනවනවා නම් යම් කෙනෙකුට මල පහ කිරීමට මුත්‍රා කිරීමට වතුර බීමට කෑම කෑමට යමෙක් නීති පද්ධතියක් පනවනවා නම් ඒක මිනිස්සෙක් කරන හැඩයක් නෙමෙයි. ඒක ම්ලේච්ඡකම. තේරුණා නේද? ඒක බුදු කෙනෙක් කරන වැඩක් නෙමෙයි. ඒක මහා ම්ලේච්ඡ නිඳිත ක්‍රියාවලිය. දැන් මෙතන ඉන්න කිසි කෙනෙකුට එහෙම එකක් පනවන්න බෑනේ. ඔබට පිපාසය ඇති වෙන්නේ කොයි වෙලාවද? ඔබට පිපාසයට ගන්න පුළුවන්. ඔබට කුසගින්න ඇති වෙන්නේ කොයි වෙලාවද? ඔබට ඒ වෙලාවට ආහාර ගන්න පුළුවන්. අපිට මිනිස්සුන්ට කියන්න පුළුවන් ද මල පහ ගන්න වෙලාව කියලා? මේ මිනිස්සෙට ඒක බර හැදෙන වෙලාවට ඒ මිනිස්සෙ ඒක කරන්නේ. එයා ටයිම් දාලා මුත්‍රා කරන්න පුළුවන්ද? එහෙම කරන්න බැහැ. මේ මිනිස්සෙට මුත්‍රා බරක් ආවමයි මේ මිනිස්සයා ඒ ක්‍රියාවලිය හේදෙන්නේ. එද ඒ නිසා ඒව හරීම බාල තත්වයේ ක්‍රියාවලියන් හැටියට තමයි තියෙන්නේ. ඒක තමයි මේ ලෝකේ හරි අන්ධකාර තැනක තියෙන දැන් බලන්න ඇඳුමින් පැළඳුමින් දැඩි අන්තවාදී ස්වરૂප ලක්ෂණ තියෙනවා. ඒක කෙනෙක් ඒක සිය සන්තෝෂයෙන් එතෙන්ට එන එක ඒක වෙනම කතාවක්. එහෙම කෙනෙක් නොකා ඉන්නවනම් ඒක එහෙමයි. කෙනෙක් මේ ඇඳුම අඳිනවනම් ඒක සන්තෝෂයෙන් මහද බලපෑම් කර කිසි විටක කිරීමෙන් එහි ප්‍රතිඵලයක් ඇතිවන්නේ නැතිවග තේරුම් කරගන්නට ඕන. මේ ක්‍රමය පෙන්වතුනේ මේ චීවර ක්‍රමය ඇත්ත වශයෙන්ම මේ කාලේ ඉඳලා තිබිච්ච එදා කාලේ තිබිච්ච ඇඳුම් ක්‍රමයමයි. එහෙම ආවේ අමුතු දෙයක් කරලා නෙමෙයි. එදා තිබුණු මේ ඇඳුම් ක්‍රමය මේ විදියට සලුවක් මේ විදියට දාන එක තමයි ගිහි ජීවිතයගෙත් තිබුණේ. ඒ සලුවම තමයි මේ පැත්තට මේ විදියට දාලා තියෙන ජීවර කියලා කිව්වට අපි ඒක රෙදි නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේවල් නැහැ එහෙම දේවල්. එහෙම පැනවීම නැහැ. ඒව අදාළත් නැහැ නිවනට. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දේවල් තුලින් ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් කම නැහැ. එහෙම දේවල් රකින්නවනම් ඒක හොඳයි. නොරකින්නවනම් ඒත් හොඳයි. තේරුණා නේද? කවුරු හරි කෙනෙක් එවැනි මූලික මානව સિદ્ધාන්තات එක්ක වෛරී චේතනා හට ගන්න කෙනෙකුට එයාට විශිෂ්ට බුද්ධියක් තියෙන කෙනෙක් නෙමෙයි. විශිෂ්ට බුද්ධියක් තියෙන කෙනෙක් නෙමෙයි. හරි දෘෂ්ටිගතයි. අපි තාමත් අර ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇබෝජිනස්ලා ඉන්නවා. එහි ඒ ඇබෝජිනස් කියන කතාවෙන් ඇබෝම් කියන එක අයින් කරලා බෝජිනස්ලා හේන්නේ. තාම සංවර්ධිත නොව්. ඒ කියන්නේ අපේ රටවල් තාම දාලා තියෙන සංවර්ධිත වෙමින් පවතිනා වූ රටවල් ගණයට ඇයි අපිව දාලා තියෙන්නේ? ධනෙන් පමණක් නෙමේ, තාම මානසිකවත් අපි ප්‍රබුද්ධ වෙමින් තාම පවතින ප්‍රබුද්ධ වෙලා නැහැ කියන එක අදහස් වෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම ප්‍රබුද්ධ වෙන්න, පුරුදු වෙන්න, දෘෂ්ටිගතව නැතිව යමක් දිහා බලන්න පුරුදු වෙන්නට ඕන. ඒ යම් ක්‍රියාවක් තුලින් තමන්ට හෝ අනුන්ට හානියක් වෙන තැන තමයි මේක හරි වැරද්දක් නිර්මාණය කරන්නට සලකා බැලීමක් කරන්න පුළුවන්කම තියෙන. එහෙම නැත්නම් තමාට හෝ අන් කෙනාට හානියක් නොවන තැන එතන වරදක් සලකා බැලීමේ හැකියාව නැහැ. තේරුණා නේද? ඒ නිසා තමන්ගේ හිත පිණිසත් අනුන්ගේ හිත පිණිසත් ක්‍රියාවලිය කියන තැන එතන වරදක් නිර්මාණය කරන්න බෑ. ඒ නිසා ආත්ම සංවේදී මිනිසුන් නැතිව දෘෂ්ටිගත වීමේ ආගමික සංකල්පවලට පත්වීමෙන් අද මොකද වෙලා තියෙන්නේ? දැඩි දණ්ඩ නීති සංග්‍රහයටදී දඬුවම් ලබනවා වගේ ආගම්වල මිනිසු බැටකනවා. තේරුණානේ? ආගම්වල බැටකනවා. ඔය රැට කෑමේ සිද්ධිය නිසා හාමුදුරුවරු ගිහියන්ට වෛර කරන මට්ටමක නැද්ද? ඇයි? හාම් පොඩි හාමුදුරුවන්ගේ හදවතේ නැගෙන්නේ මේ යක්කු තමයි අපිට කන්න දෙන්නේ නැත්තේ කියලා. ගිහි දායකයෝ තමයි අපිට මේ කන්න දෙන්නේ නැත්තේ, මුන් තමයි අපි වඩි කීමෙන් තියෙන්නේ, අපි රැට කනවද කියලා බලන්න ඉන්නේ මුන් තමයි කියලා පුදුම තරහකින් ඉන්නේ. ඒ නිසා හාමුදුරුවන් කියලා මම නම් ඒවට මොකවත් නැහැ, මම ඒවට විරුද්ධ නැහැ කියලා කියන්න පොඩි හාමුදුරුවෝ කියයි, අන්න ඒ මිනිස්සු නම් මිනිස්සේ කියයි. යමක්ම තේරෙනවා. ඔය ගැත්තෝ දන්නවද විසාකාව එහෙම සන්ධ්‍යා භාගේ හරි යනකොට අරගෙන ගියා කියලා ටොපි ලොසින්ජර් පොඩි හාමුදුරුවන්ට අරගෙන ගියා. ගිහිල්ලා සන්තෝෂයෙන් දුන්නේ. ප්‍රායෝගික එවලට එදා එදා ඇතිවන සිද්ධාන්ත නිසා ඇති කරගත්ත දේවල් සීල වෘත කරගන්න එපා. තේරුණාද? ආයෝගික සිද්ධාන්තයන් වළක්වා ගැනීම සඳහා පනවපු විනය පද්ධතියන් සීල වෘත කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ නිවන් ලබන සීලය එකක්, විනය කියන එක තව එකක්. විනය කියන එක වෙනස් කරගෙන සාසනික දියුණුවට එදා එදා යුගයට ගැලපෙන විදියට හදගෙන යන්න විනයෝ සාසනස් ආයු කිව්වේ ඒකයි. විනය කියන එක උනත් පිරිහීමට යොදා ගන්න එපා, විනය කියන එක සංවර්ධනයට යොදා ගන්න. ඒකයි තේරුම් කරේ. ඒ කියන්නේ විනය වෙනස් කරා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම සීතල රටයකට ගියපු ගමන්ම විනය වෙනස් කරනවා. මොකද්ද මම වෙනස් කරන්නේ? ඔළුවට තොප්පියක් දානවා, කකුලට සපත්තු දෙකක් දානවා, යටට බැනියමක් වගේ එකක් සීතලට අඳිනවද නැද්ද? අඳිනවා. ඔබත් ওই විනය වෙනස් කරන්නේ නැද්ද එහෙම ගියාම? විනය වෙනස් කරනවා. මොකද සෙරෙප්පු දාන් යන්න බෑ. තේරුණානේ? ඒ වගේ ඕනම තැනකදී Tamanට ලොවට හිතවාදී විදියට වෙනස් කරගෙන අලුත් වෙන්න දුන්නු දහම අපේ මිනිස්සු ඒව අල්ලගෙන පල් වෙනවා. දැන් කාන්තාරේ අඳින්න දුන්නු වැලි කුණාටු අඳිනවට මූණ වහගෙන යන්න දීපු ඇඳුම්, මේ වැලි කුණාටුවක් තියා මොන කුණාටුවක් අත්තේ රඩවල් වල අර වැලි කුණාටුව දිනවට දැල් ගහගෙන යන්නේ නැද්ද? ඕවා ප්‍රායෝගිකව එන අවිතුමන්ලා වගේ උතුම් මිනිස්සු, උතුම් ශාස්ත්‍රවරු දුන්නේ ඒ කාන්තාවගේ එවකට තිබුණු පරිසරය තුල ආරක්ෂාවට. නමුත් ඒක අන්දානුකරණයෙන් ගත්තහම ඒක හැමතැනටම යොදාගෙන පීඩිත වෙලා තියෙනවා. ඒක ලෝකේ සමස්තයට සිද්ධ වෙච්ච දේ. අපි කියන්නේ ඒක තමන්න පහසු නම් හොඳ නම් ඕන කෙනෙක් ඕන දෙයක් කරගනිත් ආවි, කරගන්න කෙනාට කරන්නත් අයිතියක් තියෙනවා, නොකරන කෙනාට නොකර ඉන්නත් අයිතියක් තියෙනවා. නමුත් මිනිස්සෙක් මිනිස්සෙකුට බලපෑම් කිරීම, තර්ජනය කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට බලපාත්තනවා. ඕ වෙන රටවල් වල නීති තියෙනවා. නමුත් ඒ රටවල් වල නීතිය තවත් සර්ව සාධාරණ ක්‍රමවේදයකට තමන්ගෙන් තවත් කෙනෙකුට හිරිහැරයක් ක්‍රීඩාවක් නොයන තැනකින් ක්‍රියා කරන්නට අවකාශය දීලයි තියෙන්නේ. නමුත් ඒ ඕනම නිදහසක් නේද? ඒක යොදා ගන්න පුළුවන් හරි අපූර්ව ආකාරයකට. අචංචා හාමුදුරුව කියනවා අපි මේ නිදහස භාවිතා කරගත්තේ දුකෙන් නිදහස් වීමටයි. දුක වැඩි කර ගැනීමට නොවේ. ඒ නිසා හැබැයි නිදහස කියන එක මිනිස්සයට අවශ්‍යයි. හැබැයි මේ මිනිස්සයා දුකෙන් නිදහස් වීමට උත්සාහ කළ යුතුයි. නැන් දෘෂ්ටිය නැති වුණාද? දැන් වෛර කරනවද? නෑ, ඒක තමයි කියන්නේ. දැන් මෙහෙදී අපි මේ එක යට හිතෙන් බයිනේ. ඔව් කන්නවත් නිදහසක් නැති රටක් කියලා බැන බැන කන්න. දැන් මම අහන්නේ ඔය ඇත්තන්ට අනිවාර්යෙන් හැමදාම නෝන තහංචියක් දැම්මොත් ඔයා අනිවාර්යෙන් 12 වෙන්න කලින් කාලේ ඉවර කරන්න ඕන කියලා මහත්තුරු මොකද හිතන්නේ? මේ ගෑනිට පිස්සු කියලා හිතයි. ඈ ගමනක් ගිහිල්ලාම සමහර අය කැමති විඩාබර බව නැති කරගෙන කෑම කන්න. එහෙම නැත්නම් ඇඟ සෝදගෙන ගන්න කැමති කෑම ටිකක් කන්න කියලා. එහෙම නෙමෙයි, වෙලාව මේ 12 පහු වෙලා තියෙන්නේ. මේ 12 පහු වෙන කලින් කනව කාලා නානවා. ඒක බරපතල සිද්ධාමයක්. බරපතල සිද්ධියක්. මුදන්නද ලංකාවේ හම්ගුරු සිවුරු අරලා ගිහිල්ලා තියෙනවා. ඒවට දඬුවන් කළා, බිල්ලේ වැළලාගෙන තියෙනවා, පන්සලෙන් ගහලා පන්නලා තියෙනවා. විශාල අර්බුද ඇති වෙලා තියෙනවා. ඔය පැඩ කැමත් එක්ක. ඒ නිසා අපි කොච්චර දුර්වල තැනකද ඉන්නේ? කැම සීලයක් හැටියට බලාපොරොත්තු වෙන තැනක ඉන්නේ. ඒ හරි ප්‍රශ්නයක් ඒක. දුෂ්ටිමය වානර යෝගේක තාම වාසය වෙනවා. ඒ නිසා අපිට කියනවා සංවර්ධන වෙමින් පවතින දුප්පත් රටවල් කියලා. මානසික වාසයනොත් සංවර්ධන වාසයනොත් තියෙනවා. ඇත්තෙන්ම ඒ දුර්වලතා නිසා තමයි රටක් හැටියට ව්‍යාකූල තත්වයන් තත්ත්වේ වැඩි වෙලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්න විසඳනවා වෙනුවට සියලු දෙනා ප්‍රශ්න තව තවත් ඇති වෙන පසුබිම් හටගෙන තියෙනවා. වැදගත් නැති දේවල් ඉස්සරහට අරගෙන තියෙනවා. ඒ නිසා අවශ්‍ය කරන දේ නෙමෙයි මිනිස්සු ළඟ තියෙන. ඒ නිසා උසස් මානසික ආත්ම සංවේදී ගුණයක් ඇති මිනිසුන් බවට පත් වෙන්න මේක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා වුණත් බාරගන්න එපා. මේක අර දෙවියන් වහන්සේ කිව්වයි කියලා බාර ගන්නත් එපා. මේකෙන් හොදක් නරකක් වෙනවද කියලා බලපම් මිනිහෝ. එහෙම නේද කියන්නේ? නේ? බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මේක බාර ගන්න එපා. මේකෙන් හොදක් නරකක් වෙනවද කාට හරි කියලා බලපම් මිනිහෝ කියලා තමයි අද සටහන නතර කරන්න වෙන්නේ. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.